2015 වසරේ 3 මාසේ 7 භාවනා වැඩසටහන Siri Siddhartha පන්සලේ. භාවනා කරනවා කියලා කියන්නේ වඩනවා කියන අර්ථය. තේන්න මොනවද වඩන්නේ? සිත. ගොඩාක් දෙනෙක් බාහිර දෙයක් භාවනාවක් කියලා ඉගෙන ගන්න උත්සාහ කළත් ඒක බාහිර දෙයක් නෙමෙයි, ඒක අධ්‍යාත්මික දෙයක්. තමන් පිළිබඳව තමයි ඉගෙන ගන්න එක. ඒ නිසා තමන් පිට දෙයක් ඉගෙන ගන්නවා කියලා කල්පනා කරන්න නැතුව තමන් පිළිබඳව ඉගෙන ගන්නවා කියන කල්පනාවෙන් කටයුතු කරන්න. තමන් දිහා බලන්න. මට වෙලා තියෙන්නේ මොකක්ද? මම ඉන්නේ කොතනද? මං ඉන්න තැන මට සැබවින්ම මම සතුටෙන් ජීවත් වෙන තැනක්ද? ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට හේතුව බාහිරාන් කෙනෙක්ද, මගේ මනසද, මගේ ඥානයද? නිසා බාහිර ලෝකෙ විසඳන්න බෑ අපිට ඒ ප්‍රශ්න. නමුත් තමාගේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. තමන්ට ප්‍රශ්නයක් තියෙන්න ඕන, පිළිතුරක් සොයන්න. ජීවිතේ යම් යම් දේවල් දුකයි කියලා සමහර අයට දැනෙනවා. බාහිර දේවලුත් එහෙමයි. දුප්පත්කම දුකයි කියලා දැනෙනවා. රස්සාවත් දිගට දිගට කාර්ය බහුල වෙනකොට කෙනෙකුට දුකයි කියලා දැනෙනවා. gedara ithin pawulat awulunoth gedara pawulat dukai kiyala denna katti innawa. එයින් එහා ගිය දුකකුත් දැනෙනවා. ඒ තමයි පංච උපාදානස්කන්ධය නේද? මගේ හිත දුකයි කියලා දැනෙන එක. හිතත් එක්කත් ඉතින් අර අනිත් කාර්යයන් එක්කම සුහදව කටයුතු කළා වගේ කලක් යනතුරු හිතත් එක්කත් බොහොම ලෙන් ගතුයි. නමුත් කාලයගේ යෑමෙන් තමයි හිත දුකක් කියලා තේරෙන්නේ. සැප වගේ පෙනුනට සිතේ හැම දෙයකම කෙලවර දුකක් තියෙනවායි කියලා පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ උමනා කරනෝ ඒ හිතෙන් නිදහස් වෙන්න. කොහොමද හිතෙන් නිදහස් වෙන්නේ? පොදු කාර්යයක් වන ඇලීම ගැටීම. එහෙම නැත්තම් හොඳයි, එහෙම නැත්තම් නරකයි. එහෙම නැත්තම් මධ්‍යස්ථයි. මෙන්න මේ දේ නොකර සිටිනවා. ගැලවෙන්නේ එහෙමයි. ඇලෙන්නේ හේතු සාධක දක්වමින්. මේ නිසා මේ නිසා මේ නිසා මේ නිසා මම කැමති. ගැටෙන්නේ හේතු සාධක දක්වමින්. මේ නිසා මේ නිසා මේ නිසා මේ නිසා හොඳ නැහැ. ඊළඟට මධ්‍යස්ථව සිටින්නේ හේතු සාධක දක්වමින්. මේ මේ මේ මේ නිසා මධ්‍යස්ථයි. ඔය එකක්වත් මිනිස්යාට සුවය පිණිස සැපය පිණිස පවතින්නේ. වේදනාවෙන් තොර වීම තමයි සුවය පිණිස සැපය පිණිස පවතින්නේ. ඒ නිසා වේදනාවක් ගන්න නම් මේ වේදනාවන් වලින් නිරෝධ වෙන්න, නිදහස් වෙන්න උත්සාහ කරන්න. කොහොමද මේ වේදනාවන් වල නිදහස් වූ තැන කොහෙද තියෙන්නේ? ඔය තියෙන. තමන්ගේ සිතේ තමන් සොයා ගත යුතු දහම. රූපයකට අවධානය යොමු කළොත් ඒ ඔස්සේ වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? ගලාගෙන එනවා. ශබ්දයකට අවධානය යොමු කළොත් ඒ ශබ්දයේ ඔස්සේ වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? ගලාගෙන එනවා. ගන්ධයකට යොමු කළොත් වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? ගලාගෙන එනවා. රසයකට යොමු කළොත් දිවට ලැබෙන ආහාරමය වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? ගලාගෙන එනවා. ඒක ඉතින් පුජ්‍යල කැමැත්ත. එකම ආහාරයේ එක්කෙනෙකුට දුක් වේදනාවක් ගලාගෙන එනවා, තව එක්කෙනෙකුට ප්‍රිය වේදනාවක්. දැන් ඔය කිරි උනන් සමහර කෙනෙකු රස කර කරකම් සමහර විට කිරි දැක්කහම බත් කන්නවත් බෑ. අප්පිරිය. දැක්කම ඒක පුජ්‍යලයාගේ අදාළ කාර්යයක්. මොනව හරි වේදනාවක් ගලාගෙන ආවා. අපිරියාවක් හරි පිරියාවක් හරි ගලාගෙන ආවා. ශරීරයට දැනෙන වේදනාව ඔස්සේද තුවාල ගැක්කුම් හන්දිපත් අමාරු, එහෙමත් නැත්නම් මේ කාලගුණයෙන් ලැබෙන රස්නේ සීතල නිසාද වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? වේදනාවක් ගලාගෙන එනවා. ඊළඟට මේ ඉන්ද්‍රියන් වලින් ගතිපු මතකයන් වශයෙන් ආරම්භන ඒ ආරම්භන ඔස්සේද නැවත නැවත ඒව මතක් කරන කොටත් වේදනාවක් ගලාගෙන එනවද නැද්ද? ගලාගෙන එනවා. මේ සය ඉන්ද්‍රියේම නිවන නැහැ. නිවීමක් නැහැ, වේදනාවක් තියෙනවා, දැවීමක් තියෙනවා, පිච්චීමක් තියෙනවා. සය ඉන්ද්‍රිය තුලම මොන පැත්තට ගමන් කළත් මොකද ඇති? දැවීමක් පිච්චීමක් තමයි ඇති වෙන්නේ. දැන් එහෙනම් අපි මොකද කරන්න ඕන මේ වේදනාවෙන් ගැලවෙන්න? මේ වේදනාවෙන් ගැලවෙන්න මේ සය ඉන්ද්‍රිය අතහැර දමා යන්න ඕන. කොහොමද සය ඉන්ද්‍රිය අතහරින්නේ? උදාහරණයක් වශයෙන් අපි හිතමුකෝ වෙළඳසැලක් කඩයක් තියනවා කියලා. මොකක් හරි හේතුවකින් අපි අමනාපයක් හෝ ඇති වෙනවා කියලා. ඊළඟට අපිට ඒ කඩේ අත්හරින්න ඕන. ඒ කඩෙත් එක්ක අපි සම්බන්ධ. අපි මොකද කරන්නේ? ඒ කඩේට යන්නේ නැහැ. එච්චරයි කරන්නේ. ඉතින් කෙනෙක් අහන්න පුළුවන් ඉන්ද්‍රියන් කොහොමද අත්හරින්නේ කියලා. ඒකත් එහෙමයි. අර ඉන්ද්‍රියන් වලට බැසගන්නේ නැහැ. කනට බැසගන්නේ නැහැ. අර කඩේ අත්හරිනවා වගේ නාසයට, දිවට, ශරීරයට මේව සත්‍යයි, මේව මිත්‍රයි, මේව මගේ හොඳම යාළුවෝ කියලා ආශ්‍රය කරන්නේ නැහැ. සිත මිත්‍රයි කියලා ආශ්‍රය කරන්නේ නැහැ. හරිනවා. ඒ නිසා ඒ ඔස්සේ පැමුණුණු පීඩාව අපිට නැතුව යනවා. අපි හිතමු මේ වයරකින් ඇවිල්ලා කරන්ට් එකක් මේ සමහර මයික් වලින් එහෙම කරන්ට් එකක් එන වෙලාවල් තියෙනවා. ඉතින් මේ තියෙන ආධාරකේ විදුලි බලය තියෙනවා කියලා. මම මේක අල්ලගෙන ඉන්නකම් ඒ විදුලිය ඇඟට වදිනවා. ඉතින් මම මේක අත්හරිනවා. අත්හැරියාම එකකින් එන විදුලිය මගේ ශරීරයට කාන්දු වෙන්නේ නැහැ. ඒ නිසා සුවයක් දැනෙනවා. එහෙමනම් මේ ඉන්ද්‍රයන් පිළිගැනීම අත්හරිනවත් එක්කම තමන් නුවණින් මනාකොට තමන්ටත් ඒ විදුලි සැර කාන්දු වීම අඩු වෙනවා වගේම ඉන්ද්‍රයන් වලින් පැමිණෙන දුක් වේදනාව නැති වෙනවා. හරි. මේ ඉන්ද්‍රියන් පහෙන්ම අරගත්ත ආකාර පහක් යම ග්‍රහණය කරගන්නට යොමු කරගන්නා වූ යම ආකාර පහක් බුදුහාමුදුරුවෝ පෙන්වලා තිනු. මේ පහම යොමු කරමින් තමයි සෑම විටම යම ග්‍රහණය කරන්නේ. ඒ තමයි රූපමය රටාව. වේදනාමය රටාව, සංඥාමය රටාව, සංස්කාරමය රටාව, විඥානමය දැනුමක් විඥානනයක් ඇතිව තමයි මේ ඕනෑම දෙයක් ග්‍රහණය කරන්නේ. දැන් ඔබ මේ ඔරලෝසුව ග්‍රහණය කරන විදිය එකක් මා දන්නවා. මේ මල් පොකුර ග්‍රහණය කරන විදිය තව විදියක්. හැබැයි මේ ග්‍රහණයන් දෙකටම මුල් උනේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පද්ධතිය. මේ පද්ධතියෙන් ආකාරය වෙනස් වෙන්න පුළුවන් ග්‍රහණය කියන එක සිද්ධ වෙලා තියෙනවා. දැන් එහෙමනම් අපිට වැදගත්කම තියෙන්නේ ආකාරය වෙනස් කිරීම නෙමෙයි ග්‍රහණයෙන් තොර වීම. දැන් මේක සුඛ වේදනාවෙන් ගන්න හොඳ නෑ කියලා කෙනෙක් කිව්වොත් මේක දුක්ඛ වේදනාවෙන් ගන්න කියලා ඒක වැරදි. එහෙමනම් මේ ඔරලෝසුව ගත්ත ක්‍රමයටම මේ මල් බඳුන ගන්න කියලා කිව්වොත් ඒකත් වැරදි. මේ මල් බඳුන ගත්ත විදියටම මේ ඔරලෝසුව ගන්න කියලා කිව්වොත් ඒකත් වැරදි. අපිට අවශ්‍ය කරන්නේ ඒ ගන්න ක්‍රමය වෙනස් කරන්න නෙමේ, මේ උපාදානය කියන එක වලක්ව ගන්නයි අපිට අවශ්‍ය කරන්නේ. පැහැදිලිනේ? අත්හරින්න ඉගෙන ගන්න ඕන. අත්හරින එක ලේසි නෑ. දැන් ඔබ දන් දීලා ඇති ගොඩක් ඒවා. ඒ දන් දීපියෝ මට කියන්න බලන් කරපු පින්කම්. කරපු හොඳ පින්කම් මම මට කියන්න. නෑ මොකුත් නෑ. තියනනේ. එකක් මතක් කරන්න. කියන්න බලන් හොඳ පින්කම. කටින පින්කමක් තියෙනවා. හොඳ එකක් මං ඉතාලම අගය කරන කඩින පින්කමක් ජීවිතේ කෙනෙක් කරන්න. නමුත් ඒක පුණ්‍යාපි සංඛාරය. දැන් කඩින පින්කම් කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හොඳ හිත දැනගන්න. නැත්තම් අපි තමයි ඉස්සෙල්ලම අමාරු වෙන්නේ කඩින ගන්නකොට. පුණ්‍යාපි සංඛාරය. ඒ කියන්නේ හොඳයි කියලා මතකයක් තියෙනවා. ඒ වගේම නරකයි කියලා හිතන දේවලු ජීවිතේ කරලා ඇති. බල්ලේ උඩ හරි පොල්ලෙන් ගහලා ඇති. ඈ? මිනිස්සෙකුට හරි නේද? දරදරු විදියට කටයුතු කරලා ඇති. ඒ තුල වේදනාවකුත් ඇති. අන්න ඒක නිසා ඒවයින් අපිට එනවා නරකයි කියන චේතනාවෙන් කරපු දෙයකදී අපුණ්‍යාවි සංකාරේ. පුණ්‍ය නොවු පාපයට වැටෙන සංස්කාරයක් වැටෙන. දැන් බලන්න මතකයන් දෙකක්, වේදනා දෙකක්. හැබැයි මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? උපාදානය කියන එක. අත් නොහැර අල්ලා ගැනීම කියන එක මේ දෙකේම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන නිවන් දකින්න යන කෙනෙක් අර භෞතිකව මේ පෙරල ගන්න එපා. හොඳේ එමුණුත් දම්පින්කම් වරද්ද ගන්නෝ මේගොල්ලෝ. පුණ්‍ය පාප පහීනස්ස. මේ පුණ්‍යාභි සංඛාරයත් අපුණ්‍යාභි සංඛාරේ එළඹ ගන්න එපා. මේ දෙකම දුරු කරන්න මනසින්. එතකොට ඊළඟට මං හෙට දන් දෙන්න එපාද? දෙන්න. එතකොට මට පින් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යුතුයකම ඉෂ්ට කළා වෙනවා. බුදුවරුත් දන් දෙනවා, රහතන් වහන්සේලාත් දන් දෙනවා. බුදුහාමුදුරුවෝ දානේ වළඳ ඉන්න වෙලාවට වෙන කවුරු හරි ආවොත් මගේ ඉඳුල් ඉතුරු බත් ටික දෙන්නද කියලා අහලත් දෙනවා. එහෙම කාරුණික සිතක් තියෙන්නේ. දැන් මේ සංස්කාරමය පිනක් බවට පත් වුණාම තියෙන ගැටලුව එතන නැහැ. මේ අපි මේ යුතුයකම සහ වගකීම සහ කලයුත්ත කියන දේත් එක්ක මේක කිසිම ප්‍රශ්නයක් හදාගන්න එපා. බාහිරයට ගේන්න එපා මේ අධ්‍යාත්මික දේ. ඈ බාහිරේ දේවල් වෙනස් කරන්න එපා. අධ්‍යාත්මිකව අර පුණ්‍යාභි සංස්කාරයක් වුණාද අපුණ්‍යාභි සංස්කාරයක් වෙන ඒ ස්වභාවයන් දෙකම අත්හරින්න ඕන නිවන් දකින්න. ඥානයෙන් නුවණින් ඒ ආකාර දෙකම අත්හරින්න ඕන. දෙකම අත්හැරියට පස්සේ මොකද්ද තමන්ට දැනෙන්නේ? තමන්ට මොකෝවත් නොදැනෙන්න ඕන, නොසිතෙන්න ඕන, නොවිඳින්න ඕන නේද? සංඥා නිරෝධ වෙන්න ඕන. මොකද දැනෙන්නේ කියලා කියන්නේ විඥානේ නිරෝධ වෙන්න ඕන, නාම රූප නිරෝධ වෙන්න ඕන, සලායතන නිරෝධ වෙන්න ඕන, පස්ස නිරෝධ වෙන්න ඕන. අපිට මොනවද දැනෙන්න ඕන? මුකුත්ම නොදැනෙන බවයි දැනීම බවට පත් වෙන්න ඕන. එතන තමයි නිරෝධය. මඩ රූප වශයෙන් දෙයක් දැනෙන්නේ, මම කියලා වශයෙන් දෙයක් දැනෙන්නේ, මගේ කියලා වශයෙන් දෙයක් දැනෙන්නේ, කරන්නේ කරවන්නේ කියලා කෙනෙක් දෙයක් දැනෙන්නේ නැහැ. එසේ වේවා මෙසේ නොවේවා කියලා දැනෙන්නේ, අතීත ප්‍රාර්ථනා දැනෙන්නේ, අනාගත ප්‍රාර්ථනා දැනෙන්නේ, වර්තමාන ප්‍රාර්ථනා දැනෙන්නේ. අකාලිකෝ ධම්මෝ. දැන් ඔබට පේනවද, නුවණට පේනවද මේ අකාලිකෝ ධම්මෝ කියන අවස්ථාව? ඔළුව හිස්සෙනවා. දැන්න්නේ දැන් බෝතල් තියෙනවනේ. ඔය ගොඩාක් පන්සලට ගේන බෝතල් අරක්කු බෝතල්. පොත්තේ බෝතල් වලට ගේන්නේ. හැබැයි ඉස්සෙල්ලා තිබුණේ අරක්කු. ඊට පස්සේ තියෙන්නේ පොල් තෙල්. ඊට පස්සේ උග ආයි සුද්ධ කරලා කෙනෙකුට උනම් භූමි තෙල් දාන්නත් පුළුවන්. පන්සලට අවශ්‍ය කරන දේකදී අවශ්‍ය ටිනර් වගේ දේවල් ගේන්නත් යොදා ගන්න පුළුවන්. පෙට්‍රල් ගේන්න උමනා වුණොත් ඩීසල් ගේන්න ඒකටත් ගේන්න පුළුවන්. ආයෝග පුළුවන් නම් සෝදලා ඖෂධ බෙහෙත් ගේන්නත් යොදා ගන්න පුළුවන්. දැන් එකම බෝතලේ දාන ද්‍රව්‍යයට අනුව වෙනස්කම්, වටිනාකම්, හැඩය වෙනස් වුණා. ඒ වගේම තමයි තමන්ගේ මේ ඔළුවත් හරිය අහිංසකයි අර බෝතලේ වගේ. ඒ බෝතලේ ඇතුළට දාන්නේ අරක්කුද? වැඩ කරන්නේ අරක්කු. දාන්නේ බෙහෙත්ද? වැඩ කරන්නේ බෙහෙත්. ඉතින් මේ ඔළුවට දාගත්ත ඒ එක එක දේවල් නිසා එක එක ස්වરૂප අරගෙන තියෙනවා. ඒවට කියනෝ දෘෂ්ටි, ඒවට කියනෝ සංකල්ප, ඒවට කියනෝ පංච උපාදානස්කන්ධය කියලා. ඒව හිස් කරනවා. ඊට පස්සේ අර සංකල්ප නැති, දෘෂ්ටි නැති ඔළුව විතරක්, බෝතලේ විතරක් ඉතුරු වෙනවා. දැන් බෝතලේ මොකුත් නැහැ. බෝතලේ ඇල් වතුරක් නැහැ, පොල් තෙලුත් නැහැ, ලාම්බු තෙලුත් නැහැ, මොකුත් නැහැ. බෝතලේ විතරයි තියෙන්නේ. එතන බෝතලේ හරි නිදහස්. හිස් බෝතලය. බුදුරජාණන් වහන්සේ බලන්න මුළු පටිච්ච සමුප්පාදේම රඳව ගන්න දෙයක් පෙන්නනවද එකක්වත් නෑ. ඔක්කොම නිරෝධ කරන්න, දුරු කරන්න, දුරු කරන්න. ග්‍රහණය කරන්න කියලා කිසි දෙයක් පෙන්නන්නේ නෑ. ඔක්කොම දුරු කරන්න. ඔක්කොම අත්හරින්න. ඇස අත්හරින්න, කන අත්හරින්න, නාසය අත්හරින්න, දිව අත්හරින්න නේද? මන අත්හරින්න, ශරීරය අත්හරින්න, ඥාති අත්හරින්න, ධනය අත්හරින්න, මේ ඔක්කොම අත්හරින්න. භෞතිකව නෙමෙයි. දැන් අපි අය ඕක භෞතිකින් කරන්න ගියොත් එහෙම ඇස් පන්නල වෙනම දෙන්න බලන්න. ඈ කස් පන්නල කම් වෙනම දෙන්න හද. එහෙම දෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අත්හරින්න බෑ. එහෙම වුණොත් හරි පස්සේ තියෙන්නේ වෙස් අත හරින්න. අධ්‍යාත්මය තුළ අධ්‍යාත්මයෙන් වෙස් දාගෙන ඉන්නේ, මවාගෙන ඉන්නේ ඒ වෙස් මුහුණු සියල් අත්හරින්න. භෞතික දේ උපකාරක වන්නේ අධ්‍යාත්මයට නොවේයි. ඒක භෞතික ප්‍රශ්නයක්. ඒකෙන් විසඳන්න පුළුවන් භෞතික දෙයක්ම විතරයි. අධ්‍යාත්මික දෙහි විසඳුම අධ්‍යාත්මිකවම ලබා ගන්නවා. ඇරෙන්නට ඒක භෞතිකව කරන්නට බෑ. දැන් මම මේක අතේ තියාගෙන ඉන්නවා. බැලු බැල්මට කාට කාට හරි මොනවා හරි හිතේ. හාමුදුරුවන්ගේ වෙන්නේ නැති ඔරලෝසුව. තාම කෙරෙන හිතෙන් ඔක පන්සලේක වෙන්නේ නැති. ටිකක් මේක වැඩිපුර ආඩම්බරයට පරිස්සමෙන් වගේ තියාගෙන ඉන්නවනම් හාමුදුරුවෝ කොහෙන්ද ගෙනාවේ? නෑ මම මේ රට ගියපු වෙලාවෙ එහෙන් ගෙනාවේ. ඒ වටිනාකම වැඩි. අල්ලගෙන ඉන්න විදිහට කෙනෙක් හිතන්න පුළුවන් බණහාමුදුරුවෝ ඒකට හරි ආසයි. නේ හොඳයි මම මේකට ආසද නැද්ද? හා හරියටම කියන්න පුළුවන්. ඈ මේක ආසද නැද්ද මම? දැන් මේකට ඔබ ආසද නැද්ද? නැහැ මේක ගෙදර ගෙනියන්න දෙනවා. ආස කෙනාටක් ගල් කියන්නේ ගෙනියන්න දෙනවා. වරදක් නැහැ ඉතින් මේ කැබිනට් එක උඩින් තියලා තියන්න පුළුවන්. කෙනෙක්ගේ කැමැත්ත කියන එක පවතින්නේ චේතනාව මත. ওই කැමැත්තෙත් තියෙනවා බාහිර කැමැත්තක් කියලා හේකුත් තියෙනවා, අධ්‍යාත්මික ආසත්තක කැමැත්තක් කියලා එකකුත් තියෙනවා. තේරෙනවනේ? ආසත්තක කැමැත්තකුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි පන්සලේ ඇවිල්ලා පුටුවේ වාඩිලා ඉන්න. එතෙන්දී අපිට පන්සල් භූමියත් පන්සල් ශාලාවත් ඒ පුටුව දැනෙන විදිය බලා ගන්න පොඩ්ඩක්. හරි. ඊළඟට යනවා ගෙදර. තමන්ගේ ගෙදර ගිහිල්ලා තමන්ගේ ගෙදර පුටුවේ වාඩි වෙලා ඉන්නවා. බලන්න මේ පුටුව දැනෙන විදිය. වෙනස් නැද්ද? වෙනස්. ඔබ පාරේ බස් එකේ නැගලා යනවා. ඒකත් වාහනයක්. අපි බස් එකේ නැගලා යනවා. ඔබට දැනෙන විදිය බලන්න. ඔබ ඔබේ වාහනේ නැගලා යනවා. ඔබට දැනෙන විදිය බලන්න. ඔබ වෙන රටකට යනවා. ඔබට දැනෙන විදිය බලන්න. මේ සියලුම දේවල් භෞතික ඒ රටාව ඒ විදියට ඒ සංඥාව ඒ විදියට හිමයි කියලා දැකීමේ හැකියාව තියෙන්න ඕන. විශේෂයෙන් දැකීමේ හැකියාවකුත් තියෙන්න ඕන. ඇයි අපිට එහෙම වෙනසක් දැනෙන්නේ? එහෙම වෙනසක් දැනෙන්න බෑ. මේ ලෝකේ මගේවත් අනුන්ගේවත් කිසි දෙයක් නැහැ. මේක මගේ කියලා තීරණය කරන්නේ අනුන්ගේ කියලා තීරණය කරන්නේ තමයි. ඒකේ කරදරේ තියෙන්නේ කාටද? තමන්ට. තමන් දුප්පත් කියලා තීරණය කරන්නේ, තමන් පෝසත් කියලා තීරණය කරන්නේ තමන්මයි. ඒක කරදරේ තියෙන්නේ කාටද? තමන්ටමයි. මේ ලෝකේ ඕනම පෝසතෙකුට යම් තැනකදී තමන් දුප්පත් කියලා දැනෙනවා. තමන් දන්න පෝසත් කෙනෙක් හම්බෙච්ච ගමන්. තේරුණානේ? දැන් අපි හිතමුකෝ මේ රටේ ජනාධිපති කියලා. එයා මේ රටේ තියෙන ලොකුම බල තියෙන එක්කෙනා වුණාට ඒගොල්ලෝ යනවා ජාත්‍යන්තර සම්මන්ත්‍රණ වලට, ලොකු රටවල් වෙනවා, චීනය, ඇමරිකාව, ජපානය වගේ රටවල්. ඒ ආවහම මොකද දෙන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ ප්‍රාර්ථනා කරගෙන ඉන්නේ ඔබාමාට අත දෙන්නේ කවද්ද? චීන අගමැති හම්බෙන්නේ කවද්ද? කී කියා බලුණා ඉන්නේ. ඒ තැනට ගියත් ඒගොල්ලෝ ඇඟලි අට කඩමින් ඉන්නේ. මහරජනේ හම්බ වෙන්නේ කවද්ද? නෑ, රජෙන් ළඟට ගියත් ඇඟලි අට කඩමින් ඉන්නේ. ඇයි? ඒ ඕනම කෙනෙකුට මේ ලෝකේ යම් තැනකදී තමන් දුප්පත් කියලා දැනෙනවා, තමන් යම් තැනකදී පෝසත් කියලා දැනෙනවා. ඉතින් ඒ දේ ගත්ත දේ නිසා පීඩාව කාටද? තමන්ට. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕන? මේ සංඥා මායාව අත්හරින්න ඕන. මේ මම කියන කෙනෙක්ව රාමුවක් කරලා හදාගෙන ඉන්නවා, මෙයා මේ වගේ කෙනෙක් කියලා. ඔබ කිසිම කෙනෙක් බවට පත් කරන්න එපා. කිසිම කෙනෙක් බවට පත් නොවන්නට වැඩසලස්ස ගන්න. හැමතිස්සෙම උත්සාහ කරන්නේ මම මේ වගේ කෙනෙක් කරන්න ඕන කියලා. මම කිසිවෙක් නොවේ කියන මට්ටමට පත් කරන්න ඔබේ මනස ඔබට සහනශීලීව ජීවත් වෙන්න පුළුවන්. මම කිසිවෙක් නොවේ. ගෙදර මා කිසිවෙක් නොවේ. මේ සමාජයේ මා කිසිවෙක් නොවේ. ගැඹුරු අධ්‍යාත්මික දර්ශනය භෞතික කාර්යෙහිදී රැකියාවේදී ඔබ එලෙස ඔබට අයිති වෘත්තිය සහ ඒ මට්ටම සේවාවන් කළ යුතුය. නමුත් ඔබ දර්ශනය තුළ මනස තුළ ඔබ කිසිවෙක් නොවන්න. ඊට පස්සේ තමන්ට දැනෙනවා ලොකු නිදහසක්. ලොකු නිදහසක් දැනෙනවා. තත්ත්ව තානාන්තර ගරු සම්මාන පිත්තල බොත්තන් ඔක්කෝම ඔළුවේ ඇඟේ පතේ පළඳුවා ගත්තට පස්සේ මොන තරම් ඒව දරාගෙන ඉන්න අමාරුද? ඒ විතරක් නෙමෙයි, හීනමානයක් දරාගෙන ඉන්න හරි අමාරුයි. අදිමානයත් අදිතක්ෂේරුවත් දරාගෙන ඉන්න හරිම අමාරුයි. අතහැර දමන්න. සියලු චේතනාව අතහැර දමන්න. කිසිවෙක් වෙන්නට නෙමෙයි ඔබ හොඳ කෙනෙක් හෝ නෙවැරදි කෙනෙක් හෝ පොසත් කෙනෙක් හෝ දුප්පත් කෙනෙක් හෝ ලස්සන කෙනෙක් හෝ අවලස්සන කෙනෙක් හෝ කෙනෙක් වන්න උත්සාහ නොකරන්න. කිසිවෙක් නොවන්නම උත්සාහ කරන්න. ගෙදර මහත්තයට වඩා උස කෙනෙක් හරි, මහත්තයට වඩා පහලින් ඉන්න කෙනෙක් හරි, මහත්තය හා සමාන කෙනෙක් හරි වෙන්න යන්න එපා. ඒ ප්‍රශ්න හදාගන්නේ ඒකයි. ගෙදර දෙන්න සටනක් දාලා බලනෝ යාද මමද එක. කිසිම සටනක් දාන්න එපා. මාත්‍යයට ඕන නම් කියන්න, ඔයාට ඕන නම් එක වෙන්න, ඔයාට ඕන නම් දෙක වෙන්න, ඔයාට ඕන නම් තුන හතර වෙන්න, ඒව නැත්තම් සමාන වෙන්න. ඒ ඔයාගේ කැමැත්ත. මම මට එකක් එපා, දෙකක් එපා, තුනක් එපා, හතරක් එපා. මං කිසිවෙක් නොවේ. නෝනටත් ඉහින් කියන නෝන, ඔයාට ඕන නම් එක වෙන්න, බැරි නම් දෙක වෙන්න, නැත්නම් සමාන වෙන්න. මට නම් ඔය එකක්වත් එපා. ඔයා එකේ උන්නම් එකේ ඉන්න, දෙකේ උන්නම් දෙකේ ඉන්න, කැමැති එකක් ඉන්න. ප්‍රශ්නයක් නැහැ. දැන් එහෙමනම් මොකද වෙන්නේ? ඒ මොනවාම කවුරුත් එක්කද ගැස්ට නැති කරගන්නේ? කවුරුත් එක්කද ප්‍රශ්න ඇති කරගන්නේ? එච්චරයි. කිසි ගැටලුවක් නැහැ. සමහර අය දැඩි තීරණ නේද? දරුවොත් එක්ක පවා කියන දේ ඇහුවේ නැත්තම් මෙහෙමයි. තමන් කැමති විදියට ඒ කැමති ආකාරයේ කටයුතු සිද්ධ නොවුනොත් මෙහෙමයි. හදාගන්න එක එක දේවල්. එහෙම හදාගත්තහම මව්පියෝ හරියට වේදනාව විඳිනවා. ඒකට හේතුව ඔවුන් කිසි කෙනෙක් කල්පනා කළේ නැහැ මේ කිසිවෙක් නොවීම තුල විශාල ජයග්‍රහණය තියෙනවයි කියලා. අපි කිසිදු කෙනෙක් හැම කාර්යෙහිම සමතුල් නොවේ. හැදෙන්නේ නේ. අපි මෙතන ඉන්න කිසිම කෙනෙක් මා භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට උමත් සියලු දෙනාම හැම කාර්යෙහිම සමතුන් නොවේ. අපි එක් එක් කාර්යයන්වල සමත්කම් පෙන්වනවා. ඒ ඒ කාර්යයන්වල සමතා ඒ ඒ අයයි. එච්චරයි. මම කියලා ඇඳගෙන තියෙන රාමුව, චිත්‍රය, ගෘහය, මාලිගාව, උපාදානස්කන්ධය, පුජ්‍යලත්වය, මමත්වය බිඳ දමන්න, දුරු කරන්න. ඇයි? වේදනාව අඩු කරගන්න, දුක අඩු කරගන්න, ප්‍රශ්න අඩු කරගන්න, ගැටීම් අඩු කරගන්න. ඒක බිඳලන්න කියලා කියන්නේ ඒකට. ඒක භෞතික දෙයකින් බිඳලන්න කියලා මා කියන්නේ නැහැ. තියෙන සල්ලි ටික බෙදලා දුන්නයි කියලා මමත් ඒ අඩු වෙන්නේ නැහැ. තියෙන ගෙවල් දොරවල් දරුවන්ට ලියලා දුන්නයි කියලා ඔබ මමත් ඒ අඩු වෙන්නේ නැහැ. දැන් ඒක අම්ම කෙනෙක් නිතරම කියන දැම්මට මුකුත් නැහැ. මං ඔක්කොම දීලා තියෙනවා. මං ඔක්කොම දීලා තියෙනවා. දැන් ඕක 100 පාරක් විතර කියවනවා. දීපු ඒවත් කියනවා. අරයට මෙච්චර දුන්න, මෙයාට මෙච්චර දුන්න, මෙයාට මෙච්චර දුන්න. ආයේ ගෙදරට ගියාමත් කියනවා. ඔයාට මම මෙච්චර දුන්න, ඔයාට මෙච්චර දුන්න. හැබැයි ওই විදියට ඉඳලා මොකද වෙන්නේ? මලාට පස්සේ ඇවිල්ලා කියන්නේ ඕකම තමයි. මම ඔයාට මෙච්චර දුන්න. ඔබ දත් හැරීම කියන්නේ. හැරීම කියන්නේ ඒක නෙමෙයි. අතහැරියා කියලා කියන්නේ දෙයක්. ඒ ඔස්සේන වේදනා මට නැත. අල්ලගෙන ඉන්නවයි කියලා කියන එකේ තේරුම මොකද්ද? ඒ ඔස්සේන වේදනා මට ඇත. පැහැදිලිනේ? ඒ ඔස්සේ වේදිතින වේදනා මට ඇත. සාමාන්‍ය වේදනාවක් තිබුණට කමන්නේ දුක්ඛ දෝමනස්සය. දැන් ඕනෝ මතකයක් තියාගෙන ඉන්නකොට අපිට උනත් යම්කිසි කාර්යයක් පිළිබඳව සිතුවිලි පහළ වෙන්න ඕන ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට උනත්. ඒක පැවැත්මට අවශ්‍ය කරන සංඥා පද්ධතියක් හැටියට මිස දුක්ඛ දෝමනස්ස වේදනාවක් බවට පත් වෙන වේදනාවක් තියාගෙන ඉන්න අවශ්‍ය නැහැ. නැ බුදුරජාණන් වහන්සේගේ අතහැරීම කොහොමද? ලෝභයටත් නොපෙමින, ද්වේෂයටත් නොපෙමින, උපේක්ෂාවටත් නොපෙමින අත්හරින්න ඕන. ලෝභයටත් නොපෙමින, ද්වේෂයටත් නොපෙමින, උපේක්ෂාවටත් නොපෙමින අත්හරින්න ඕන. ඇලෙන්නෙත් නැතුව, ගැටෙන්නෙත් නැතුව, උපේක්ෂා වෙන්නෙත් නැතුව අත්හරින්න ඕන. එසේ අත්හරින කෙනාට කවර වේදනාද? කුමන වේදනාවක්ද? ආන්න බලන්න. දැන් ද්වේෂයෙන් අත්හරින්න ගියෝ. මේක හොඳ නැහැ, බාලලීයෙන් හදලා තියෙන්නේ. මේක හොඳ නෑ, මේක අර මිනිස්සේ. මේක හොඳ නෑ, මේක මේ ලංකාවේ ගම් මේ ගමේක. හේතු සාධක දක්වා ගැටීමේ. හේතු සාධක නොදක්වා අතහරින්න. හේතු සාධක දක්වා අතහැරියොත් ඒ හේතු සාධකය ඔබ ළඟ රැඳෙනවා. ඒ හේතු සාධකය ඔබගේ මනස වේදනාවෙන් පුරවනවා. සර්ණ හේතු සාධක දක්වාත හැරියෝ ඒ හේතු සාධකය තබාගෙන මනසින් විඳවන අත්හරිනවා තමයි. ඒ හේතු සාධකයේ තබාගෙන තමන් මනසින් විඳවන තේරුණානේ. ගෝල්ඩන් කී එකේ සල්ලි දැම්මා වගේ අයිතිකාරයම කියනවා මේකට දාලා තියෙන්නේ ඔක්කොම මේ කළු සල්ලි කියලා. කොහොමද අත්හරින්න වෙනව ගන්න බෑ. සාධකේ තියෙනවා කොයිද? මිනිස්සුන්ගේ හදවතේ. මිනිස්සු එකෙන් බෙල්ල වැලලාගෙන 100කට ආසන්න ප්‍රමාණයක් මැරිලා ගෙදර හැඬු කඳුලෙන් ඉන්න මිනිස්සු තවත් දහස් ගාන. ඈ ප්‍රශ්නවල ඉන්න මිනිස්සු තව දහස් ගාන බවට පත් වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ හිතේ හේතුවත් අත්හරින්න පුළුවන් වුණා නම් ඒකේ දුකක් ඇති වෙන්නේ නැහැ. දුකක් ඇති වෙන්නේ නැහැ. දුකක් ඇති වෙන්නේ නැහැ. තණ්හාය ජායති සෝකෝ. ඒක ඒ අයට නෙමෙයි කාටත් තියෙන ප්‍රශ්නේ තමයි. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය විප්‍රමුත්තස නත්ති සෝකෝ කුතෝ බහං. මොකද්ද මේ තණ්හාව කියන්නේ? යමකට බඳවන ගුණය, ශක්තිය. යමක් සමග ගැට ගහන ලනුව. ඒකට තණ්හාව කියන්නේ. තණ්හාවෙන් ගැටෙන්නත් පුළුවන්, තණ්හාව ඇලෙන්නත් පුළුවන්. පොඩක් අය අපේ අය හිතන්නේ මේ ඇලෙන දෙයට තමයි තණ්හාව කියන්නේ කියලා. නෑ, ගැටෙන්නේ තණ්හාවෙන්. ගැටෙන්නේ තණ්හාවෙන්. උදාහරණයක් වශයෙන් අපි ගේමුකෝ. ගෙදර ඉන්නෝ දෙන්නේ, දෙන්නටම මේක අයිති වෙන්න යනෝ ගෙදර. නමුත් එක්කෙනෙක් මෙතනින් එළෙව්වොත් එහෙම අනිත් එක්කෙනාට විතරක් මේක අයිති වෙනවා. එතකොට අරයක් එක ගැටෙන්නේ ඇයි? අර ගේ අයිති කරගන්න. එතනම තියෙන තණ්හාවනේ. තණ්හාව සෑම ගැටීමක් යටම ඇලීමක් තියෙනවාද නැද්ද? ඇලීමක් තියෙනවා. සෑම ඇලීමක් සමගම ගැටීමකුත් තියෙනවා. අපි කුඩයකට ඇලෙන්නේ අවුවට අකමැති නිසා. අවුවට මං විරුද්ධයි, කුඩේට මං කැමති. අවුෙන් බේරලා යන්න පුළුවන්. එතන ඇලීමයි ගැටීමයි දෙකම නැද්ද? තියෙනවා. ඒකයි ස්වභාවය. සෑම ඇලීමකම ගැටීමක් තියෙනවා. සෑම ගැටීමකම ඇලීමකුත් තියෙනවා. ඒ හැම දෙයකින්ම තණ්හාව කියන එක ඇති වෙලා තියෙනවා. උපාදානය කියන එක ඇති වෙලා තියෙනවා. මේ කිසිවක් ග්‍රහණය කරන්න එපා. අත්හරින්න. අනිත්‍ය වඩන්න. මොකද්ද අනිත්‍ය වඩනවා කියන්නේ? ඔන්න අපේ අය පුරුදු වෙලා තියෙන්නේ ගැටෙන්නේ. මේවා කැඩෙනවා, බිඳෙනවා, මේවා විනාශ වෙනවා. මේ එහෙම වඩන්න යන්න එපා අනිත්‍ය. එහෙම වඩන්න ගියොත් ඔබට අනිත්‍ය වෙනුවට මුණ ගැහෙන්නේ ගැටීම. බුදුරජාණන් වහන්සේගේ පෙන්වූ අනිත්‍ය කියන්නේ මේ කිසිවක් ඇලීම් වශයෙන් හෝ ගැටීම් වශයෙන් හෝ ගන්නේ නැති අවස්ථාවයි අනිත්‍ය කියන්නේ. ඇලීම් වශයෙන් ගත්තොත් ඒකත් නිට්ටයක්, ගැටීම් වශයෙන් ගත්තොත් ඒකත් නිට්ටයක්. පැහැදිලිනේ? ඉතින් අපිව බොහොම වියපහදම් කරලා කැපවීමක් කරලා අපේ පින්වත් ශාමලී දේශර මැතිණිය චන්දනති සේරා මැතිතුමන් මේ ධර්මය ඔයත්තන්ට දෙන්න මහන්සි ගන්නේ අනිත් සියල්ලම මේ පසකර දාලා මෙහි උදාර විශේෂත්වයක් තියෙන නිසා මේක අවබෝධයෙන් දේශනා කරන ධර්මයක් නිසා. ඉතින් මට හැකියාවක් ලැබිලා තියෙනවා තුසිත දෙව්ලොව ඉන්න මාර්ගඵලලාභී ඒ දෙවිවරුන්ගෙන් ප්‍රශ්න අහලා ඔයත්තන්ට උත්තර දෙන්න. ඒ එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහනේ ගොඩක් දෙනෙකුට. මේ අහන ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් හරියට උත්තරේ දෙන්න බැරි නම් මම තුසිත දෙව්ලොව ඉන්න දෙව්වරුන්ගෙන් අහනවා මේක. ඒ අයට මේ ප්‍රශ්න යොමු කරාම එක්කෙනෙක් ඉදිරිපත් වෙලා ඒකට උත්තරේ ලබා දෙනවා. විශාල ප්‍රමාණයක් ඉන්නවා. බෝසත්වරු මාර්ගඵලලාභී වහන්සේලා ඉන්නවා. ඉතින් ඔබේ සිත අපාගාමී නොවන්නට වග බලා ගන්න ඕන තමන්ම. දැඩි තණ්හාව තියෙනවා නම් ඔබ යන්නේ පෙරේත අපායට. බලන්න හිත ඇතුලේ මම මලත් ඕක අත්හරින්නේ කියන ඈ තරහ කියන එක උපරීම ගියාම මං නයික් වෙලා හැරි ඇවිල්ලා කනෝ කියන එකක් තියෙනවා. මං ජීවිතේ තියෙනකන් ඔය ඉඩම් කෑල්ල ඕකිට අයිති වෙන්න දෙන්නේ නැහැ කියන අවස්ථා තියෙනවා. බොහෝම භයානකයි. මැරිච්ච ගමන් අර ඉඩමෙටම වෙලා ඉන්නවා. අර අදාළගෙන ආවොත් එහෙම යකෙක් වෙලා හරි නයික් වෙලා හරි කනවා අරයාගේ කකුල. පිටින් නෙමේ උපාසිකාව නිර්මාණය කරන්න ඕන. පිටින් නෙමේ උපාසකයා නිර්මාණය කරන්න ඕන අධ්‍යාත්මිකව. පිට ඔබ ඉන්න ලෝක සම්මතයට අදාළ විදියට ඒ අධ්‍යාත්මය තුළ නිවැරදි කෙනා නිර්මාණය කරා. අධ්‍යාත්මය තුළ නිවන් පුරේ නිර්මාණය කරා. ඒකයි වැදගත්. තණ්හාව වැඩි කෙනාටද වැඩ කරන්න ලේසි, තණ්හාව අඩු කෙනාටද? තණ්හාව අඩුයි කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් එයා මේ හැමදේම මේ දීගෙන දීගෙන දීගෙන දීගෙන අතෑරගෙන යන කෙනෙක් කියලා. එහෙම වෙන්නේ නැහැ. එයා දෙන්න ඕන කෙනක් දන්නෝ, නොදෙන්න ඕන කෙනක් දන්නෝ, දිය යුතු වෙලාවක් දන්නෝ, නොදිය යුතු වෙලාවක් දන්නෝ. ඒක හරියට තේරුම් අරගෙන ක්‍රියා කරනවා. ආදායමේ හැටියට වීදම් හදාගන්න, වියදම් තියෙන විදිහට ආදායම් මාර්ග උපදවා ගන්න එයා දන්නවා. ඒකට හේතුව මනස පවිත්‍ර වෙනවා නෙවැරදි දර්ශනය නිසා. බුදුහාමුදුරුවෝ කියන උත්තමයන් වහන්සේට ඉන්දියාවේ උන්වහන්සේ ජීවත් වෙලා ඉදීම මහාවිශාල ආරාම කීයක් හැදුනද? පිළිගත්තේ නැද්ද? පිළිගත්තා. ඉතාම උසස් සඳමින් උසස් එවකට තිබුණු විදියට කිව්වොත් උසස්ම පහසුකම් ඇතුව තමයි හැම දෙයක්ම තැන. උසස්ම ලස්සනම තැන් තමයි ඒ අවස්ථාවන් වලට අරගෙන තියෙන දෙවුරම් මහ විහාරය හදන මල් උද්‍යානයක් ගන්න. දැන් අද වගේ කියතොත් නුවර මල් උද්‍යානය ගන්න. ඒ වගේ එකක් ඒ එවකට තිබුණු ජේත කුමාරයාගේ මල් උද්‍යානය. එතකොට මල් උද්‍යානයේ මොනතරම් ලස්සනට ඇලවල්, දිය ඇලි, ඈ මල් සහේ පාරවල් සහිතව තියෙනද? ඒ උගුල්ල වීසි කරේ නෑ. ඒ තරම් අලංකාරව ඒ දේ කරන්න ඕන කියලා. ඒ නිසා මතක තියාගන්න ඕන අධ්‍යාත්මික නිවැරදි දර්ශනයට සම්මා දිට්ඨියට එන තරමටම පරිසරය ජීවිතය හැමදේම සොඳුරු කරගන්න ලස්සන කරගන්න අවකාශය තියෙනවා. කලකිරීමෙන් බලනවා නෙමෙයි. අතහැරීමෙන් බලනවත් නෙමෙයි. අල්ලා ගැනීමෙන් බලනවත් නෙමෙයි. මේ සංඥාව දුකක්. මේ සංඛාරය දුකක්. මේ විඥානය දුකක්. මේ නාම රූපය දුකක් කියලා අත්හරිනවා. දැන් එතකොට මම දුකයි කියලා කිව්වේ සංඥාවක් නෙමෙයි. සංඥාව දුකයි කියලායි මම කිව්වේ. මතන ගැඹුරින් තේරුම් ගන්න ඕන කාරණා. මම දුකයි කිව්වේ විඥානයක් නොවේ. විඥානයක් නොවේ විඥානයේ දුකයි කියලා මම කිව්වේ. ඔබට ඒක තේරුම් ගන්න අමාරු ඇද? මේ වීදුරුව සංඥාව නම් මේ වීදුරුවට බහාලන ජලය සංඥා. සංඥාව සංඥා. ඊට පස්සේ අපි කියනවා වතුර වීදුරුව කියලා කියනවා. පැහැදිලිනේ? වේදනා වේදනාව තියෙන වේදනා තියෙන එහි බහාලන දේවල් වේදනා තියෙන වේදනා වේදනාව වේදනා දෛක ඒක වචන බහුවචන වගේ පිරුණට ඒක හිමින් සැරේ තේරුම් කරගන්න උත්සාහ කරන්න. මේ දුකයි කියන්නේ රූපයක් නෙමෙයි. ඒ රූප උපාදානය කරගන්න ස්වરૂපය. ඒකයි මේ මේ දුකේ තියෙන වෙනස. මේ මේ මේ දුකයි කියලා කියන්නේ සංඥා නෙමෙයි. සංඥා ගන්නා වූ ස්වභාවය. මේ දුකයි කියන්නේ සංස්කාරක ධර්ම නෙමෙයි. බාහිර තියෙන සංඛාර කරන ස්වභාවය දුකයි කියන්නේ. මේ දුකයි කියලා කියන්නේ විඥාන දැනුම එහෙම නැත්නම් අපි ලබා ගන්න සිත කියලා කියනවා, දැනෙන ස්වභාවය කියලා කියනවා, විජානනය කරන ස්වභාවය කියලා කියනවා. මොනවද ඒක විජානනය කියනවායි කියන එකේ ස්වභාවය? අතීත අනාගත වර්තමාන ගැට ගහන ස්වභාවය කියලා කියන. දැන් උදාහරණයක් වශයෙන් බාහිරෙන් ගත්තොත් කාය විඥාණය. අපි ඒක දැනගන්නේ කොහොමද? දැන් ඔය සමහර ෆ්ලෑෂ් එකක් එහෙම හැදුනාම දොස්තර මහත්තයා ගිහිල්ලා ඒකේ සංවේදීතාව තියෙනවද කියලා බලන ඇතුළු කට්ටියම තැන්න බලන. මොකද යාගේ කාය විඥාණය සමග ඒක බද්ධ වෙනවද කියලා බලන. ඒ කාය විඥාන ස්වභාවය. මේ විඥානයේ ස්වභාවයත් ඒකයි. සවිඥානිකයි. ඒ විඥානේ නැත්තම් ඒ හඳුනා ගැනීමේ ගුණය නැහැ. හඳුනා ගැනීමේ ගුණය තියෙනවමයි. ඒ හඳුනා ගන්නා වූ කාරණයන් පිළිබඳව නෙමෙයි මේ දුක කියලා කියන්නේ. ඒ ස්වභාවය පිළිබඳව විජානනය කරන, ඒව ග්‍රහණය කරන ස්වභාවය පිළිබඳව. දැන් ඔව වෙන වෙනම තෝරන්න ගියාම හරි අපහසුයි. විඥානය තුල නාම රූප නැද්ද? වේදනා නැද්ද? සංඥා නැද්ද? සංකාර නැද්ද? තියෙනවා. විඥානය තුල ඒ සියල්ල තියෙන තැනයි විඥානය වෙන්නේ. නාම රූප තුල විඥානය නැද්ද? තියෙනවා. වේදනාව තුල විඥානය නැද්ද? තියෙනවා. සංඛාර තුළ විඥානය නැද මේ එකිනෙකට එකිනෙකට එකිනෙකට නිතරම සම්බන්ධතා පවත්වමින් තමයි අනුමැතියන් ඇතිවීමෙන් තමයි මේ අන්‍යෝන්‍ය බැඳීම තමයි මේ පංච උපාදානස්කන්ධය කියන එක පවතින. අපි දුකයි කියන්නේ කාරණයක් නෙමෙයි. දැන් මේ ලෝකයේ ආයෙනම් දුකයි කියන්නේ අමරණය දුකයි. කැඩෙන නිසා බිඳෙන නිසා දුකයි. ජරා ජීරණ වූ නිසා දුකයි. කොන්ද ගැක්කුම නිසා දුකයි. කකුල් රුදාව නිසා දුකයි. ඒ දුක කාරණයක්. ඒ ලෝකයේ පවතින දුක. මේ කිසිදු කාරණයක් නෙමෙයි දුකයි කියලා කියන්නේ. කාරණයකට දුකයි කියන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? එයා ඒ දේත් එක ගැටෙනවා. කාරණයකට දුකයි කියන්න ගියොත් එහෙම කෙනෙක් ඒ දේත් එක ගැටෙනවා. මේ අපි නිවන හොඳයි කියලා කියන්නේ කාරණයක් නෙමෙයි. සංකේසි සිද්ධාන්තයක් නෙමෙයි. යම්කිසි සිද්ධාන්තයකට හොඳයි කියන්න ගියොත් එහෙම යම්කිසි කාරණයකට හොඳයි කියන්න ගියොත් එහෙම ඒ දේ ඇලෙනවා. දැන් නිවන කියන්නේ ඇලෙන්න පුළුවන් ධර්මතාවයක්ද? නෑ. ඇයි නිවනට ඇලෙන්න බැරි? දැන් නිවනට ඇලෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. නමුත් අර ලෝකයේ අපි ඇලීම කියන එක පවත්වන ක්‍රමයට ඇලෙන්න පුළුවන්ද? බැ. නිවන විඳින්න බෑ. අවේදේතයි. නිවන තුල රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඥානයක් නැත. ඒ නිසා නිවනට ඇලෙන්න බෑ. හැබැයි අපි ඇලෙන්නම ඕනම ධර්මය. මේක මේ විදිහට තේරුම් අරගෙන ඇලෙන්න ඕන. මේ විදිහට තේරුම් අරගෙන මේ ඇලෙන්න බැරි ධර්මතාවයක් කියලා තේරුම් අරගෙන අපි ඇලෙන්න ඕන. එවිට ඒ ඇලීම ඇලීමක්ද? ඇලීමක් නෙමෙයි. නොඇලීමට ඇලීම ඇලීමක්ද? ඇලීමක් නෙමෙයි. තණ්හාව දුරු කිරීමට කැමැත්ත තණ්හාවක්ද? තණ්හාවක් නොවේ. දෘෂ්ටි නැති කිරීම දෘෂ්ටියක්ද? ඒක දෘෂ්ටියක් කරගන්න පුළුවන් අනවබෝධය ඇති වුණොත්. නමුත් නිවැරදි සම්මාදිට්ඨිය තුළ හරියට අවබෝධය ගොඩ නැගෙනකොට එයා ඒ දෘෂ්ටිගත වෙන්නේ නැහැ. දැන් ඔබට ග්‍රහණය කරන්න කියලා අපි පැහැදිලි කරන්නේ කුමක්ද? ග්‍රහණය නොකිරීම ග්‍රහණය කරන්න. කිසිදු දෙයක් ග්‍රහණය නොකර සිටින්නට කැප වෙන්න, පේ වෙන්න, උත්සාහවත් වෙන්න, එය ප්‍රකට කරන්න, ප්‍රගුණ කරන්න. මොනවද? කිසිදු දෙයක් ග්‍රහණය නොකර සිටින්න. දැන් ඔබ හිතන්න පුළුවන් හරි එහෙනම් මම දැන් ග්‍රහණය නොකර සිටින්න නම් ග්‍රහණය කරන දෙයක් හොයාගන්න ඕන කියලා. මොකුත් හොයන්න යන්න එපා. මේ මොහොතේ ග්‍රහණය වෙලා මට දුක් දෙන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒකයි. එහෙම නැතුව මේ තමන් බැඳිලා නැති දෙයක් බැඳීමක් හදාගෙන ඉවත් කරන්න යන්න ඕනේ නේ. අමතක වෙච්ච දෙයක් එහෙම ඉවත් කරන්න යන්න උවමනාවක් නැහැ. කයට ආසාවක් නැති කෙනෙක් ඒ කය අත්හරින්න කියලා මේකේ යටමස් නහර ගණන් කරන්න යන්න ඕනේ නැහැ. ගේදොරට ආසාවක් සංඥාවක් ලොකුවට නැති කෙනෙක් ඒක අත්හරින්න බලන්න යන්න උවමනා නැහැ. ඒ ඔස්සේ මහා පීඩන වේදනා සංවේග සන්තාප ගලාගෙන ඉන්නේ නැත්තම් ඈ ඒක අත්හරින්න දෙයක් නැහැ. අත්හරින්න තියෙන හැම කාරණයක්ම ඔබට දනවනවා වේදනාවක්. අන්නේ වේදනාව ඔස්සේ හඳුනගන්න මෙන්න මේ දේ තමයි මම අත්හරින්න තියෙන්නේ. මේ දේට මම බැඳිලා තියෙන්නේ ඇලීමෙන්, මේ දේට මම බැඳිලා තියෙන්නේ ගැටීමෙන් කියලා. ඇලීමෙන් බැඳුනත් එයා අත්හරින්න ඕන, ගැටීමෙන් බැඳුනත් එයා අත්හරින්න ඕන. සමහර අය ඉඩමට කඩමට දීපලට කාටවත් බැඳිලා නැහැ. හැබැයි තමන් බැඳිලා ඉන්නව තමාට. ඒකත් අත්හරින්න ඕන. කොහොමද අත්හරින්නේ? නුවණින් විමසන්න. මට මාව බැඳිලා ඉන්න පුළුවන් කාලය කොච්චරද? මම මායි කියලා මේ ගන්නා වූ පංචස්කන්ධය කී දෙනෙකුට, කී ස්වභාවයකට, මව්පියන්ට, සතර මහා ධාතුන්ට ආදී කොට ඇති මේ ධර්මවලට අයිති කාරකයක්. ඒ සියල්ලට බෙදලා ඉවර කළාට පස්සේ කෝ මට ඉතුරු වෙන නියපොත්තක්වත්? මේ ශරීරයේ අයිතිය, සැබෑ අයිතිය සතර මහා භූතයන්ට බෙදුවට පස්සේ නියපොත්තක්වත් ඉතුරු වේද? ඉතුරු. ඒකෝ ඉතුරු නැති දෙයකට මොකට හඳනවද? මොකට තැවෙනවද? මොකට ගැටෙනවද? මොකට වේදනාව විඳිනවද? මොකට දුක් විඳිනවද? මේ ගැඹුරු දර්ශනේ තියෙන්න ඕන ඔබට. දැන් බෞද්ධකෙන් නෙමෙයිනේ මේ අතහරින්න කියන්නේ. මේ අතහරින්න කියන්නේ සිතෙන්. සිතින් මේ සිතින් එගොඩ වීමට බැරිකම තියෙන ආසත්ත බැඳීම් පමණයි බාධකය. නිවන් දකින්න බාධකේ ආසත්ත බැඳීම්. ආසත්ත බැඳීම් කියන්නේ 150 ඉක්මවන බැඳීම්. ඒ කියන්නේ මලත් අතාරින්නේ. ආසත්ත වෛරයන් තියෙනවා. ආසත්ත ආලයන් තියෙනවා. මලත් අතාරින්නේ. ඔය වයසට එහෙම ගියපු අයට සමහර අයට සාත්තු සප්පායම් කරන එක හරි භයානක වෙලා තියෙනවා. එයාට හොඳින් සාත්තු සප්පායම් කරාම අරයා කරන්නේ එයාට කරන්න පුළුවන් උපරිම දේනේ කියලා අරයාට බැඳිනවා. බැඳිච්ච එකම මෙන්න මලාට පස්සේ ඇවිල්ලා ඇඟට වැහෙනවා. හරියට අර බල්ලන්ට කන්න දුන්නා වගේ. අපි ওই පන්සලේම ඉඳලා හිටලා බල්ලන්ට කන්න දුන්නාම උන් ඇවිල්ලා ගේට්ටු ඉස්සරහාම කැතගන්නවා. එයා අර ඒගොල්ලොත් එහෙමයි. සලකුවාම ඒකට මෝ පරිස්සමෙන් ওই සලකනකොට කියවට අපි මිනිසුන්ට සලකන්න ඕනේ මරණ වේලාවට හරි මතක් වුණොත් එහෙම. මට බෙහෙත් ගන්න හැම මාසෙම මේ නෝණ දුන්නා 2500ක් මේ මාසෙත් හම් වෙද්ද නැහැ කියලා බලුත් ගෙදර එන්නේ නැහැ. හරි ප්‍රශ්නයක් කියලා. ඒ නිසා මිනිසුන්ට මම නම් කියන්නේ දෙන්න එපා සල්ලි. දෙන්න ධර්මය. බණ පොතක් දෙන්න, CD එකක් දෙන්න. නැතිකමින් ලොකු පීඩාවක් විඳිනවා නම් ඒකට අපි සලකන්න ඕන. නමුත් මේ ලෝකේ තියෙන්නේ නැතිකම නෙවෙයි මදිකම. තියෙනවා නම් ඒ මට්ටමින් කවදා සතුට වෙන්න පුළුවන්. මට පූංචි පන්සලක් තිබ්බ. මං ඒ කාලෙත් අර පොඩි අට්ටාලයක් ගහගෙන මං සතුටින් හිටියා නේද? මං සතුටින් හිටියා. ඒක විශේෂ දෙයක් නෑ. ඒක පන්සල ලොකු නයි කියලා ඒත් ඒ විදිහටම ඉන්නවා. මුකවාත්ම නැති කාලයක් තිබ්බ. ඒත් ඒ විදිහටම සිටියා. බුදුත්ම වාහනයක් වත් නැතුව පයින් බස් එකේ ගිහපු කාල තිබ්බ. ඒ කාලෙත් මම ඒ විදිහටම සිටියා. ඒ නිසා අර එතනින් අර මදිකම කියන එකෙන් මනස වෙන් කරගෙන තමන්ට පුළුවන් සහනශීලීත්වයක් ඇති කරගන්න. එතනින් පෝසත්කමක් ඇති වෙනවා. ඔය දුප්පත් මානසිකත්වය සමහර වෙලාවට එදිනෙදා රස්සාවක් කරන කෙනෙකුට වැඩි නොමෙතිකමේ මානසිකත්වය, දුප්පත්කමේ මානසිකත්වය සමහර වෙලාවට සමහර අයට, තාම ධනවත් අයට තියෙනවා. ඒ අය නෙමේද ලොකු ලෝන් ගහන්නේ? ඒගොල්ලෝ ගහන්නේ පොඩි ලෝන් නෙමෙයි මිලියන කියන ඒවායින් ගහන්නේ බිලියන කියන ඒවායින් ගහන්නේ. ගැව්වහම ඔළුව රත් වෙන්නේ කොහොමද? හයි කරන එක මැෂින් එකක් හරි පිපිරුවොත් එහෙම මිලියන 2යි 3යි 4යි 5යි. එක වැඩක් වැරදුනොත් එහෙම ලැබුණොත් එහෙම ඒත් එහෙමයි නැති වුණොත් ඒත් එහෙම. ඒකට වැඩිම රත් විල්ලත් ඒහා සමානව රත් වීමකුත් ඒගොල්ලෝ ළඟ තියෙනවා. පීඩාවකුත් ඒ ළඟ තියෙනවා. සාමාන්‍ය මාසෙ වැඩ කරන මිනිස්සයා ගෙවීමේ ක්‍රමයට ටීවී එකක් රේඩියෝ එකක් ගෙනල්ලා මාසෙට රුපියල් 6000ක් 7000ක් වෙන් කරගන්න බැරුව විඳින වේදනාවම අරය මාසෙට ලක්ෂ 60ක් 70ක් වෙන් කරගන්න බැරුව දුක් වෙනවා. ඉතින් මම කියන්න කොහෙද මේ සෑහීම තියෙන්නේ? කොහෙද මේ වේදනාව නැති? හැම තැනම මේ පීඩණය තියෙනවා, මේ දුක තියෙනවා. මේක තේරුම් ගන්නකම් භෞතිකව හැඩගස්සගත්තට වැඩක් නැහැ. කිසියම් දෙයක් අධ්‍යාත්මිකව හැඩගස්ස ගන්න ඕන. කරන, කියන, පතන, සිතන සියල්ලගෙම ඉවත් වන්න. එතකොට අහන්න පුළුවන් අපි මොකන්ද කරන්න ඕන කියලා. මුකුත් කරන්න එපා. ඔබේ මනසට පාඩුවේ ඉන්න දෙන්න. වද දෙන්න එපා. ඔබ ඔබේ මනසින් හරකෙක් වගේ බැඳගෙන වැඩ ගන්නවා. මරවල වැඩ ගන්නවා. එයාට පාඩුවේ ඉන්න දෙන්න. පොඩි ළමයි ඉන්නේ. ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න දුන්නාම ඒගොල්ලෝ හරි ලස්සන පාඩුවේ ඉන්නවා. ලෝකය විසින් අපේ මනස අපේ ඥානය අවුල් කරනවා. ඒක දන්නේ නැතුව ඒ අවුල අපි අරගෙන අපිම විසිනුත් අපේ ඥානය අපි අවුල් කරගන්නවා. අවුල් කරගෙන අවසානයේ අන්තෝ ජටා බහි ජටා ඇතුලේ යට පිටන් ගැට ගැට පිට ගැට වැටිලා ගැට ලිහා ගන්න බරුව ඉන්න දුක කොහෙන්ද පටන් ගත්තේ? කොහෙන්ද විසඳුම කියලා හොයාගන්න බෑ. සාමාන්‍ය ඔබගේ ඉන්ද්‍රිය ඥානයන්ට ගෝචර නොවන්නා වූ දිසාවක් තමයි මේ පෙන්වන්නේ. දැන් මේක ඉංගියෙන් Tamanට ලැබෙන්නේ. ඡායාවෙන් Tamanට දැනෙන්නේ මේ සායනාංශ කියන්නේ මොකද්ද කියලා. එක පාරට මේ නාම රූප දෙකක් වගේ මේ ඔරලෝසුවක් වගේ පේන්නේ නැහැ. හිම වස්තුවක් හැටියට පේන්නේ නැහැ. ඉංගියෙන් පේන්නේ ඡායාවෙන් පේන්නේ ධර්මය. ඒකට කියනවා අධිචිත්ත අධිඥාන කියලා කියනවා. ශේෂ ඥානය ශේෂ සිත. අධිඥාන අධිචිත්ත. එතකොට අධිඥාන කියන දෙයින් පහලට ආවහම සාමාන්‍ය ඥානය. සාමාන්‍ය ඥානේ මොනවද තියෙන්නේ? සාමාන්‍ය ඥානයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මනක්කල්පිත මනෝමය දෘෂ්ටි සංකල්ප තියෙන. වචන තියෙන. වෙන දෙයක් නැහැ. ඔකට කියනවා ලෝකයේ ඥානය, ලෝකීය ඥානය, ලෞකික ඥානය. නැ ඔබ ලෞකිකයිද නැද්ද? ලෞකිකයි. ඔළුවේ තියෙන්නේ අහපු දෙයක්, දැකපු දෙයක්, ඒව එකතු කරලා සම්මිශ්‍රණය කරලා හදාගත්ත දෙයක් පමණයි. නිසා ලෝකය අත්හරින්නෙක් වෙන්නේ. සැනසීම ලබන්න කැමති නම් ඔබ ලෝකය අත්හරින්නෙක් වෙන්න. ලෝකේ අත්හරින්න නැතුව බෑ. ලෝකේ අත්හරින්න නැතුව බෑ. කවුරු හරි මඩ ගොහුරකට බැහැලා කියනවා අනේ මේක හරි දුර්ගන්ධයි කියලා. ඒකට අපි මොකද කියන්නේ? ওই මඩ ගොහුරෙන් ගොඩට එන්න. එයා ඉතින් කියනවා අනේ එහෙමත් බෑ ඉතින් මේ මඩ ගොහුරෙම මම ඉන්නත් ඕන කියලා. එහෙනම් ඉතින් කියන්නේ දෙන්න ආයෙ වහගෙන ඉන්න. ඒ කියන්නේ ඒක ඌලගෙන කොහොමාරි තාවකාලික පලස්තරයක් කරගෙන ඉන්නයි තියෙන්නේ. ගොඩාක් අය එකනේ දුක මග අරගෙනනේ ඉන්නේ. ගොඩාක් වෙලාවට දුක මග අරගෙන ඉන්නේ, දුක නැති කරගෙන නැහැ. දුක මග අරගෙන ඉන්නේ. දරා ගන්නව බැරි වෙනකොට මග අරගෙන. බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ උත්තරීතරත්වය නොලද කුමට මහරජකම්. ඔබේ මෝඩකම යන්න. ඇයි මේ සද්ධර්මය, මේ ලෝතුරා බුදුහාමුදුරුවන්ගේ මේ වටිනා කියන දහම මෙච්චර ඇහෙද්දි මට අවබෝධ වෙන්නේ නැත්තේ ඇයි කියලා තමන්ගෙම තමන් අහලා බලන්න ඕන. මගේ මොලේ මදි නේද? මම මේ ධර්මය නොහැටෙන තරමටම ලෝභ ද්වේෂ මෝහ මාන මදමාන ඊර්ෂ්‍යාවන් වලින් බැඳිලා නේද? තේන්නවනේ මේ බැඳීම් කියන එක ඇති වෙන්නේ මේ මහා ලොකු අක්කර ගණන් තියෙන්න ඕනත් නැහැ. ඒක පුජ්‍යලයාගේ අවිද්‍යාත්මක තණ්හා බලය තුලින් ඇති කරන දෙයක්. මහ ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. හිඟන්නේකොට පොල් කට්ටක් ඇති. ඇලෙනවා නම් ඇලෙන්න පොල් කට්ටක් ඇති. තමන්ගේ කාමරේ ඇඳත් ඇති. ඇලෙනවා නම් ඇලෙන්න ඕනේ. සමහර පරිච්ඡයක ඇඳන් තියාගන්නේ නියෝ දෙනවා. කාට හරි දෙනවනේ නේ, මාළු නිවාස වලට හරි දෙනවා. බයයි අනිත් අය හිතාගෙන. මොකද හේතුව ගොඩක් අය ඇඳේනේ ඇඳට ඇවිල්ලා තිබුණොත් කියලා. එහෙම නැහැ. පින් ධර්ම කරපු හොඳ මනස දියුණු කරගත්ත හොඳ ගුණාංග තිබුණු චේතනාවෙන්ම පැහැදිලි සිත් තිබුණු අයට ඒක කවදාවත් වෙන්නේ නැහැ. කවදාවත් වෙන්නේ නැහැ. මාන උද්දච්ච අවිද්‍යාවන් වලින් අධ්‍යාත්මය පුරවා ගත්තේ නැති අයට ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒ අය පිරිසිදු සිත් ඇති ස්වභාවයට මේ ලෝකේ යano මනුලෝකයේ උපතක් නම් දකින්නේ නෝ සුගතියේ උප්පත්තියක් දකින්න. සුගතියේ උප්පත්තියක් ලබන. ඉන්ද්‍රියන් වලින් ඔබ වට කරගෙන ඉන්නේ ඔබේ මනස. ඉන්ද්‍රියන් 6 ඉවත් කරලා මනස විවෘත කරන්න. ඒකයි අත්හැරීම කියන්නේ. ඊළඟට ඔබට මේ ලෝකයේ ස්වභාවය පේනෝ. ජාතියක්, ආගමක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක්, දුප්පත්, පොසත්, උගත්, නූගත්කම් නැති ලෝකයක් ඔබට පේනෝ. දැන් පොල් කඩන මිනිහා අපි සලකන්නේ නූගතෙක් හැටියට නේද? මං අහන්නේ ඒ මිනිස්සුන්ට තියෙන උගත්කම මහාචාර්යවරයාට තියෙනවද කියලා. නෑ. සහතිකයක් දෙනවා නම් ආචාර්ය උපාධියක් දෙන්න ඕන. සහතිකයක් දෙන්න ඕන අර මිනිස්සෙට. පොල් කැඩීමේ කුසලතාවය මොන තරම් විශේෂ පද්ධතියක් ඒකේ තියෙනවද? ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න. අනේ ඕක සිම්පල් කියලා පුළුවන් නම් නැගලා බලන්න. මොකද මටත් බෑ ගස් නගින්න. නගින්න පුළුවන් බහින්න බෑ. සමහර අයට ගස් නගින්න පුළුවන් බහින්න දන්නේ අර කොටියා වගේ තමයි. උ නැගෙන යන්න පුළුවන් බහින්න බෑ. උඩ ඉඳන් පයින් මට්ටමට විතරයි යන්නේ. ඒක විශයක් තියෙනවා. ඒකයි ස්වභාවය. ඒවා අපි අර බෙදා වෙන් කරගත්තු ස්වභාවය. දෘශ්‍ය මායාවක ස්වභාවය. ඒක අපිට බෑ. ඒ ඒ කාර්යයන්වල ඒ ඒ පුජ්‍යලයා දක්ෂ වෙනවා. මං ඒක ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ නැහැ. බලන්න මොනතරම් සතුටක්ද කියලා. මම මේ ලෝකයේ කිසි කෙනෙක් නෙමෙයි. මේ ලෝකයේ කිසිවෙක් නෙමෙයි. ඒක ඔළුවට මොනතරම් සැහැල්ලුවක්ද? දැන් මේ ලෝකයේ කිසි කෙනෙක් කියලා ගත්තොත් එහෙම මොකද වෙන්නේ? යම් කෙනෙක් කියලා ගත්තොත් සැහැල්ලුවක් නෑ. අරක දරාගෙන ඉන්න එපා. කරඬු ඔළුවේ තියාගත්තා වගේ අතාරින්න නැතුව අල්ල යන්න ඕන. අතාරින්න බෑ. ඒකයි සුමාන. එනිසා දෘෂ්ටි පීඩාව. දෘෂ්ටි වලින් තොර වෙනවා නම් එයා තුල ඇති වෙනවා සීලයක්. ඒ තමයි ආර්ය සීලය. බුදුහාමුදුරුවෝ පෙන්වෝ සිල්වත්කම එතන තියෙන්නේ. වෘත සීල නෙමේ ආර්ය සීලය කියන්නේ දෘෂ්ටිගත නොවීම. බුදුහාමුදුරුවන්ගේ ඒ ආර්ය සීලය සමාදන් වෙන්න ඕන නිවන් දකින්න කැමති කෙනෙක්. බාහිර සීල් සමාදන් වෙන්න ඕන බාහිර පැවැත්ම යහපත් කරගන්නා වූ කැමැත්තෙන් කෙනෙක්. ගොඩාක් හොඳයි මේ මට්ටමේ පරුස වාච කියන්නේ නැතුව නේද? පිසුන වචන කියන්නේ නැතුව සම්ප්‍රප්ලාප කියන්නේ නැතුව අර්ථහන්විත දෙයක් ගැන කතා කරන. ඒක බාහිර පැවැත්මේ විනය පොඩි පොඩි රාමුවක් හදලා දීලා තියෙන්නේ. ගැඹුරින් Tamanට එතනින් එහාට ධර්ම පරේෂණයක යෙදෙන්න සමහර අය ඒක කරන්නේ නැහැ. දැන් ඔය ලොකු ආයතන වලට ඇතුල් වෙනකොට ඒක ගහලා දෙන දුම්බීම තහනම් කියනවා. ඒක ඇතුළට ගිහිල්ලා රෙද්දක් පොරවගෙන දුම් නොබී හිටියාම දෙනවද පඩි? පඩි හම්බෙන්නේ නැහැ. ඉතින් අපේ අයත් මොකද කරන්නේ? සුරාම බොන්න නැතුව වාඩි වෙලා ඉඳලා යනවා. ඒවා අර වටපිටාවේ ඒ පන්සල තුල පැවැත්මේදී කරන මූලිකම පිළිවෙත් හරපද්ධතිය මිසක් ධර්මය නෙමෙයි. ඒක කෑම උයා ගන්න තියෙන හට්ටිය නේද? ද හට්ටිය දෙම්බර හට්ටිය රකගෙන ඉඳලා වැඩන්නේ හට්ටි උයන්න ඕන. එනිසා ඒ බාහිර ශික්ෂණ තුල අධ්‍යාත්මික ශික්ෂණය උදා කර ගන්න ඕන. පැහැදිලිනේ? දැන් මෙතෙක් වෙලා මොනවද කිව්වේ හාමුදුරුවෝ? දේශනා කරේ මොනවද? අද ගොඩාක් කරුණු මම ඒ තුසිත දෙව්ලොවෙන් ගත්තා. අරගෙන තමයි ඒ ප්‍රකාශයන් සිද්ධ කරේ. ඒ ඔයගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන් කරුණු. මනසේ සැහැල්ලුවක් තියනවාද? නිකන් නිදහස් වුණා වගේ ස්වභාවයක් තියනවාද? නැවැත්තන්ටත් ඒ පිරිසුදු සිත් ඇති. තුසිත කියන්නේ ඒකයි. පිරිසුදු සිත් ඇති ඒ දෙවිවරුත් එක්ක සම්බන්ධතා ඇති කරගන්න නම් අවබෝධය ගනුදෙනු කරගන්න නම් ඔබත් මේ ලෝකයේ තියෙන අපිරිසිදු සිත් ඇති ලෝකෙන් ගතිපු මේ අදහස් අත්හරින්න වෙනවා, සංකල්ප අත්හරින්න වෙනවා. ලෝකයේ අපිට උගන්වපු ක්‍රමය පිරිසිදු ක්‍රමවේදයක් නෙමෙයි. මේ ලෝකයේ අපිට මේ පාසල විශ්වවිද්‍යාලයේ උගන්වන ක්‍රමවේදය පිරිසිදු අධ්‍යාපනික ක්‍රමවේදයක් නෙමෙයි. එකිනෙකා කාගෙන කොටාගෙන මරාගෙන පෙරලගෙන යන විදිය. ඒක ඇත්තට පිරිසුදු එකක් නෙමෙයි. ඒක ලෝකෙට යම් තැනක හරි හෝ වැරදි හෝ වෙන්න පුළුවන්. පිරිසුදු එකක් නෙමෙයි. දැන් ලෝකෙන්නේ අපිට දුන්නේ නේ ආගම්වාදී, ජාතිවාදී, තරඟකාරීත්වය. කාටද මේ මිනිස්සයට මිනිස්සයව තරඟකාරීත්වය? කන් සතුටක් ලබන අරයට වඩා මම ඉස්සරහින් ඉන්නවා කියලා. කොහෙද යන්නේ කියලා අහුවම දන්නේ නැහැ. අරයට වඩා මං ඉස්සරහින් ඉන්නවා, කොහෙද යන්නේ දන්නේ නැහැ. මිරිඟුව පස්සේ ඉස්සරහින්ම දුවන කෙනා බවට පත් වෙනවා. නේ? මිරිඟුව පස්සේ ඉස්සරහින්ම දුවන කෙනාද? බලය කියන්නේ මිරිඟුව. බලය කියන්නේ මිරිඟුව. හැමදාම මේ පුටුවට ආපු ගමන් පේන්නේ ඊළඟ පුටුව. ඒ පුටුවට ගියපු ගමන් පේන්නේ ඊළඟ පුටුව. ඊළඟ පුටුවට ගියපු ගමන් එයා සහ ඇහිමිටපත් වෙන්නේ නැහැ. ඊළඟ පුටුව පේනවා. බලයත් එහෙමයි, ධනයත් එහෙමයි. ඉතින් මේක තේරුම් ගත්තාම, මේ තේරුම් ගත්ත කෙනත් මේ ගමන යනවා අත පුච්ච ගන්න නැතුව, පීඩා ඇති කර ගන්න නැතුව, කනස්සල්ලක් නැතුව, ලෝකයේ ස්වභාවය මනාකොට තේරුම් අරගෙන. එතකොට විකාරයක් නැහැ. විකාරයක් තිබුණොත් මොකද හිතෙන්නේ? විචාරයක් නැතුව ක්‍රියා කිරීම නිසා පීඩාවට පත් වෙනවා. මේ දේ ග්‍රහණය කරන්න ඕනේ, මේ දේ තබා ගන්න ඕනේ, මේ දේ ආරක්ෂා කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. සියල්ලු සංඥාත හරින්න, සියලු වේදනාත හරින්න, සියලු සංස්කාරාත හරින්න, සියලු විඥානාත හරින්න, සියලු නාම රූපාත හරින්න. සතර මහා භූතයන්ගෙන් සැඳුම්ලත් මේ වස්තුන් වලින් ගන්නා වූ සංඥාවයි උපාදානයයි නාම රූප කියලා කියන්නේ. නැත්තම් බාහිරේ නෑ නාම රූප දෙක. මං අහන්නේ බාහිරේ කොස්කස් තියෙනවද? බාහිරේ කොස්කස් නෑ, තියෙන්නේ හිතේ. බාහිරේ පොල්ගස් තියෙනවද? බාහිරේ පොල්ගස් නෑ, තියෙන්නේ හිතේ. බාහිරේ මගේ ඉඩම් කියලා අනුන්ගේ ඉඩම් කියලා එකක් තියෙනවද? නෑ. මේක මගේ ඉඩම, මේක අනුන්ගේ ඉඩම කියලා තේරෙන්නේ ඒක හිතේ. හැදෙලිනේ. ඒක තියෙන්නේ හිතේ. බාහිරේ මං පෝසත් මං දුප්පත් කියලා එකක් තියෙනවද? නෑ. ඒක තියෙන්නේ හිතේ. බාහිරේ මං උගත් මං නූගත් කියලා හිතිනවද? ඒක තියෙන්නේ හිතේ. ඒ හැටි ඒක ඒ කෙනාගේ හැටියට එයා ඒක ලොකුවට ගත්තාම ලොකුවට ඇඟට දැනෙනවා. අල්පෙනෙත්ත වුණත් එයා ඒක ලොකුවට ගත්තොත් ලොකුවට දැනෙනවා. ඒක සුළුවට ගත්තොත් ඒක සුළු දෙයක්. දැන් සමහර ප්‍රශ්න ලොකුවට අරගෙන ලොකු ප්‍රශ්න වගේ අපිට කියන අය ඉන්නවා. ඇත්ත වශයෙන්ම ප්‍රශ්නේ අහලා බලනකොට මේ පුංචි ප්‍රශ්නයක්. ප්‍රශ්නෙකුත් නෙමෙයි මේක. නමුත් ප්‍රශ්නයක් කරගෙන. සමහරట్లాට ඔබේ ප්‍රශ්නත් ඒ වගේ වෙන්නේ නැති. එක්ක පොඩි අගහිඟකම එක්ක තමන්ගේ කැතක් අවලස්සන මොකක් හරි දෙයක් ගැන කතා කරනවා. ඉතින් මම මතක් කරනවා ඔබ පොඩ්ඩක් මතක් කරගන්න මේ මොහොතේ අර සෝමාලියාවේ ළමේ ඔබේ ප්‍රශ්නයි ඒ ප්‍රශ්නයි අතර පොඩ්ඩක් ගණන් හදන්න. ඔබ කොතනද ඉන්නේ? දැන් ප්‍රශ්න නෑමනේ අපිටනේ. සෝමාලියාවේ අර පිඟා තැටියක් අරන් අර කිරිබත් ටික හම්බ වෙනකන් මෙහෙම වතුර ටික නැතුව කන්න ටික නැතුව අර ඉන්න කෝඩු ගෑලි වගේ අර ළමයි ටික මතක් කරලා බලන්න. ඒ අම්මා කෙනෙක්ගේ අධ්‍යාත්මය තුල දැවෙන පීඩනය හැබැයි උන්ට ඒක වටහා ගන්නවත් ඉතින් සමහරලාට ඥානෙකුත් නැහැ. ඒක අපේ ජීවිතය කියලා හිතුවට පස්සේ ඒක උන්ගේ ජීවිතේ තමයි. ඒක අලුත් දෙයක් නෙමෙයි. එහෙමනම් මොකද්ද මේ අපේ අධ්‍යාත්මය තුළ ප්‍රශ්න හැඩයට දුක හැඩයට පවතින්නේ? අනවබෝධය, අවිද්‍යාව. මගේ කියලා දෙයක් නැහැ කිව්වට තේරුම් ගන්න බැහැ. මිනිස්සයා තේරුම් ගන්නේ නැහැ මම කියලා කෙනෙක් මෙතන නැහැ කියලා තේරුම් ගන්න කම්ම. මම කියලා කෙනෙක් ග්‍රහණය කරපු තැන ඉඳලම යා අත්හරින්නේ. එහෙමනම් මම කියලා කෙනෙක් ඉන්නවා නම් මගේ කියන දේවල් ටිකක් තියෙන්න ඕන. මගේ කියන දේවල් ටිකක් තියෙනවා නම් ඒ තුල මම කියලා කෙනෙක් ඉන්න ඕන. මම ඉන්න නිසා මගේ තියෙනවා, මගේ තියෙන නිසා මම ඉන්නවා. මම සහ මගේ ගැමුරු විදර්ශනාවක් කරලා තමා තුළට ඉස්සල්ලම හැරිලා බලන්න ඕන. මගේ කියන දේවල් තියෙනවද නැද්ද කියන එක නෙමෙයි, මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද, දෙයියෙක් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි, මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද. ඔය සෝමා සූත්‍රයේදී පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ සෝමා රහත් මෙහෙණියකින් අහලා තියෙනවා මේ ලෝකේ මැවුණු දෙවියා කවුද කියලා. දෙයියෙක් නෙමෙයි මේක, සතෙක්. මේ සත්වයා මැව්වේ කවුද කියලා අහනවා, මොන දෙයියද කියලා අහනවා. ඇහුවාම කියනවා දෙයියෙක් නෙමෙයි මේක, සතෙක් නෑ කියනවා. මැව්ව කතාව පස්සකට දාන්න. මේක සත්වයෙක් නෑ. සත්වයෙක් කියලා හදාගෙන තියෙන්නේ. මම ගැහැණියක්, මම පුරුෂයෙක්, මම මනුෂ්‍ය සතෙක් කියලා මේ හදාගත් එකක් තියෙනවා. ඒ හදාගත්ත නිසා ඒ හදාගත්ත දේ වයසට යනකොට යාම දුක් විඳිනවා. තමන්ම හදාගත් එක. ඒක මැරෙන්න හදනකොට ඒකටම දුක් විඳිනවා. ඒ තමන්ම හදාගත් එක. කෝ සතික්කෝ මේක, සතික්කෝ. සම්මතේ මේ උරලෝසු මගේ කර ගැනීමට පුළුවන්. ඊට පස්සේ මගේ බවට පත් වෙන. හැබැයි ඒක සම්මතේ. එහෙත් මේ උරලෝසු අනුගමනය කරන්නේ මම කියන දේවල් නෙමෙයි, මේ වස්තුන් වලට අනුගත වූ ධර්මතාවයයි. මේක දිරා යන කාලෙට මේ ලෑල්ල දිරනවා. මේ යකඩ මලකඩ කරන කාලෙට යකඩ මලකඩ කරන අනුගමනය කරන්නේ ඒක. දැන් මේ ගොඩ නැගිල්ල කාගේ වුණත්, පන්සලේ වුණත්, හාමුදුරන්ගේ වුණත් මේක අනුගමනය කරන්නේ අපේ කියුම් කෙරුම් නෙමෙයි. ඒ ධර්මතාවයන්ට ඒ අදාළ ගුණය මේ ශරීරය මගේ කියලා මම හිතාගෙන හිටියත් අනුගමනය කරන්න මගේ යන නෙමෙයි. අනුගමනය කරන්නේ මං කියන දේද? නෑ, මං නම් කැමති කැසී දෙන්නේ නැතු ඉන්න, මං නම් කැමති වයසට නැතු යන්න, මම නම් කැමති ලෙඩ හැදෙන්නේ නැතු ඉන්න. අනුගමනය කරන්න මං කියන නෙමෙයි. ඒ න්‍යාම ධර්මයේ බීජ න්‍යායයි. කොහොිටින් මම? මමයි කියන කෙනාට මෙන්න මේ දේ පාලනය කරන්න පුළුවන් කියලා පෙන්වන්න. පුළුවන් කමක් නැහැ. මමෙක් නැති තැන මමෙක් හදනවා. මමෙක් හදලා ඊළඟට ඒ මමට මගේ කියන දේවල් හදනවා. මනස පෙර ගමන් කරු. මමත්වයයි පෙර ගමන් යන්නේ. මමත්වේ සෑහීමට පත් කරන්න, සතුටට පත් කරන්න බෑ. ඔබේ තියෙන මමත්වයට කොච්චර ද්වේෂය ලබා දුන්නත් ද්වේෂයෙන් සතුට වෙන්නේ. කොච්චර ලෝභ සහගත දේවල් ලබා දුන්නත් ලෝභයෙන් සතුට වෙන්නේ. කොච්චර සිත පිනා යන දේවල් කළත් සිත පිනා යෑමෙන් පූර්ණත්වයකට පත් වෙන්නේ. කොච්චර බලය නිලය තාන තානාන්තර ආදී දුන්නත් ඒකෙන් සෑහීමට පත්වන්නේ නැහැ. මහා සාගරයේ මහණෙනෙක් යම් දෙනෙක් පුරවයි, නමුත් ඔබේ මනස පුරවාලන්න බෑ. මන කියලා කියන එක දැවෙන ගින්නක් වාගේ. පෙර දාන දේ පිච්චිලා යනවා. හැමදාම මොනවා හරි දෙයක් කොච්චර දැම්මත් පිච්චෙනවා. කුසගින්න වගේම තමයි හිතේ ගින්නත් හැටි. මම ඉතුරු කරගෙන අනිත් දේවල් අතහරින්න එපා. එහෙම අතහැරියොත් එහෙම තමන්ට වේදනාවක් හටගන්නවා. නොවැලීම නිසා හටගන්නා වූ වේදනාව. නොවැලීම නිසා හටගන්නා වූ වේදනාවක් නැත. නොවැලෙන්නට කෙනෙක් නැත. ඉහළ යන්නද, පහළ යන්නද, ආපසු යන්නද, පෙර ගන්නද, පෙරට යන්නද, දස දිසාවේ කොහේ යන්නද, මෙතන ඉන්නද? ඔබ කිසිම තැනක නොසිටින්න. එවිට ඔබ අකාලික වේගයට හසු වෙනවා, අකාලික ධර්මයට හසු වෙනවා, නිරෝධ ධර්මයට හසු වෙනවා, අවේදිත ධර්මයට හසු වෙනවා. ඒ අවේදිතත්වයෙන්, ඒ අකාලිකත්වයෙන්, ඒ නිරෝධයෙන් නැගිටිනවා. නැගිටිට පස්සේ ඇස සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, ගත සංවරයි, හිත සංවරයි. කිසි දෙයක් සමග ඇලීම් ගැටීම් නැති එකයි සංවරය. හොඳ මිනිස්සුත් නෑ හොඳයි කියලා ඇලෙන්නේ නෑ, නරක මිනිස්සුත් නෑ නරකයි කියලා ගැටෙන්නෙත් නෑ. කළ අගුණ සලකන්නෙත් නැහැ, කළ ගුණ සලකන්නෙත් නැහැ. කළ යුත්ත කරනවා පමණයි. බුදුරු එහෙමද? කළ යුත්තක් කළා මිසක් කළ ගුණ සැලකීමක් හරි මෙහෙම එහෙම එකක් නැහැ. බලන්න අවිද්‍යාව සහගතව නේද ද්වේෂයේ පණවා ගත්ත නම් පණවා ගත්තේ. අවිද්‍යාව සහගතව නේද ලෝභය පණවා ගත්ත නම් පණවා ගත්තේ. අවිද්‍යාව සහගතව නේද තණ්හාව පණවා ගත්තේ. අවිද්‍යාව සහගතව නේද උපාදානය පණවා ගත්තේ. කන්ද උඩට ඇවිල්ලා බලන් ඉන්න එපා, කන්දෙන් පල්ලෙහාට පණි. හපොයි බෑ මැරේ. ඔව් අවිද්‍යාව මැරෙන්නම ඕන. අවිද්‍යාව මැරීම සැනසීම. තමා තුල තියෙන අවිද්‍යාව. එහෙමනම් මේ ගමන යන්න ඕන අර පංච උපාදාන ස්කන්ධයට හසු නොවි යන්නත් ඕන, බේරිලා යන්න ඕන. මගදී අල්ලගන්න. අල්ලගත්ත ගමන් ආයි ලෝකයේ තුල රඳවන. මේ ලෝකයේ ඕනම කෙනෙක් අභිභවා යන්න පුළුවන්. අපහසු කාරණේ තමයි තමන් තමන්ව අභිභවා යෑම. ඕන කෙනෙක් පරාජය කරන්න ලේසි, දුර්වලකම් හොයාගන්න ලේසි. තමන්ට තමන්ගේ දුර්වලකම් හොයාගන්නත් තමන්ට තමන් අභිභවා යන්නත් හරිම අපහසුයි. ඒක ඇත්තද නැත්තද කියලා තමන් බලන්න, තමන් විමසලා බලන්න. තමා තමායි කියලා හඳුනාගන්නේ තමා කියලා කෙනෙක් ඉන්න නිසා නෙමෙයි, තමා කියලා කෙනෙක් හදාගෙන ඉන්න නිසා. දැන් ඔබතුමියගේ ගෙදර ඉඩම කියලා එකක් අපි පනවන්නේ, ඔබතුමිය තමන්ගේ ගෙදර ඉඩම කියලා එකක් හදාගත්ත නිසා අපි කියනවා එයාගේ ගෙදර කියලා. නමුත් ලෝකයේ තුල සත්‍යයේ තුල ඔබට ඉඩමක් නැහැ, ඔබට ගෙයක් නැහැ. ඒ වගේම තමයි මේ සත්‍යයේ තුල මමෙක් නැහැ. නමුත් මේ මමේ කියන එකත් පැනවීමක් ඒක. සත්‍යයා කියලා පනවල තියෙනවා. සංඥාවල් ටිකක් පනවගෙන ඒ පනවාගත්ත සංඥාවල් අනුව හිතන. කරන්න තියෙන්නේ සමස්ත සංඥා නිරෝධ කරන්න, සමස්ත නාම රූප නිරෝධ කරන්න, සමස්තයම ඉන්ද්‍රියන් නිරෝධ කරන්න. සමස්ත කාලය නිරෝධ කරන්න ඕන. දැන් ඔබ නිතරම එක මොහොත එක කාලයක් නිතරම ග්‍රහණය කරගෙනමයි සිටින්නේ. ඒ කාලය ප්‍රමුඛ වශයෙන් දැනෙන්න පුළුවන්. ඒ දැනුණත් ඒ කාලය තුල අතීත අනාගත වර්තමාන තුනම වැඩ කරනවා. වර්තමානයේ ඔබ සිටියත් අනාගතයත් අතීතයත් වැඩ කරනවා. අතීතයේ සිටියත් වර්තමානයත් අනාගතයත් වැඩ කරනවා. අනාගතයේ සිටියත් වර්තමානයත් අතීතයත් වැඩ කරනවා. දුකේ සිටියත් සැපක් තියෙනවා, දුකකුත් තියෙනවා. උපේක්ෂාවේ සිටියත් සැපත් දුකක් තියෙනවා. සැපේ සිටියත් දුකක් උපේක්ෂාවක් තියෙනවා. අර එතෙන්දී අපි අර මුල් කරලා දෙන්නේ ප්‍රකට වෙච්ච දේ, මුල් වෙච්ච දේ. දැන් අපි මොකද කරන්න ඕන නිවන් දකින්න? මොකද කරන්න ඕන? අත්හරින්න ඕන. මොනවද අත්හරින්න ඕන? මමත්වයේ අත්හරින්න ඕන. මමත්වයේ අත්හරින්න. අත්හරින්නේ කවුද? මම. මමත්වය කියන්නේ කවුද? මොනවද අපි අත්හරින්න ඕන? මමත්වය. අත්හරින්නේ කවුද? මම. පුදුම වැඩක් නේ. අන්තෝ ජඩා බහිජට එහි ගැටි ලිහෙනකොට මෙහි ගැටියක් ඇවිල්ලා. ඒ ගැටෙත් අපි ලිහමුකෝ. හරි, ඒකත් අත්හරින්න ඕන. කවුද අත්හරින්නේ? මම. ඊළඟට ආයි ඒකත් අත්හරින්න ඕන. කවුද අත්හරින්නේ? මම. හරි, ඒකත් අත්හරින්න ඕන. කවුද අත්හරින්නේ? මමමයි. ඔව්, මම ඒ අවස්ථාවත් අත්හරින්න ඕන. කවුද අත්හරින්නේ? සියල්ල අත්හරින්න. සියල්ල අත්හරින්න. අත්හරින කෙනෙක්වත් තියාගන්න එපා. සියල්ල අත්හරින්න. කෙනෙක්වත් තියාගන්න එපා. සියල්ල අත්හරින්න. ඒක පිළිපදින්න පුළුවන්ද? සියල්ල අත්හරින්න. ඒක පිළිපදින්න පුළුවන්ද? සියල්ල අත්හරපු හැරියට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද කියලා බලන්න. සියල්ල අත්හැරියට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ? දැන් භෞතික ලෝකයෙන් සියල්ල අත්හැරියොත් එහෙම පුජ්‍යලය ඉතුරු වෙනවද නැද්ද? පුජ්‍යලය ඉතුරු වෙනවා. ඒත් අධ්‍යාත්මික ලෝකයෙන් සියල්ල අත්හැරියාම පුජ්‍යලය ඉතුරු වෙන්නේ නැහැ. ස්ත්‍රිය ඉතුරු වෙන්නේ නැහැ. පුරුෂයා ඉතුරු වෙන්නේ නැහැ. ස්ත්‍රී පුරුෂ නොවන දැක්ම, ලෝකෝත්තර දැක්ම, ලෞකික දැක්ම කියන්නේ ස්ත්‍රී පුරුෂ වූ දැක්ම. ඒ කරුණු ඉක්මනින්ම මට ලැබුණා. ඒ ටික හරි වැදගත් කරුණු කාරණා ටික. ස්ත්‍රී පුරුෂ නොවන දැක්ම. කිසිම ගති ස්වභාවයකට පාත්‍ර නොවි දකින දැක්ම. ගති ලක්ෂණයක් නැහැ. ඕනම කෙනෙක් මේ ලෝකෙ දිහා බලන්නේ ගති ලක්ෂණයකින්. මානව ගතියක්, ආගමික ගතියක්, ජාතික ගතියක්, වාර්ගික ගතියක්, ස්ත්‍රී පුරුෂ පුජ්‍යල ගතියක් තියෙනවා. මේ ගති ලක්ෂණ වලට මේ ලෝකෙ සත්‍ය පේන්නේ නැහැ. ඒ සියලු දෙනාගේම ඇස් වැසී තියෙන්නේ ගති ලක්ෂණේ. සම්මා දිට්ඨිය පැහැදිලි පිරිසුදු දර්ශනයේ තියෙන මේ ගති විමුක්ත වූ අයෙකුට පමණයි. ඔබ දුක් විඳිනවා වෙන්න පුළුවන්, පීඩා විඳිනවා වෙන්න පුළුවන්. ඒ ඔබේ ගති ලක්ෂණයේ හේතුවෙන් අවිද්‍යාත්මකව ගොනු කරගන්න ලද ගති ලක්ෂණයේ තියෙන දෝෂයෙන් ඔබ ඒ විඳින්නේ. ස්වභාවය ස්වභාවය ගන්න විදියම ගණිති ගණීවි. මා ස්වභාවය මාගේ කරගන්න නැතුව සිටින්න ඕන. ඇලදොල ඒ අය ගන්න ස්වභාවය ගණීවි. ඔය කැලණි ගඟ කවුරුත් කපලා හදපු එකද? ඉබේනිච්ච. හරි කළු ගඟ ඔය කපලා හදපු ඒවද? නෑ, ස්වභාව ධර්මයේ හදාගත්ත මාර්ග. මහමෝද කවුරු හරි කපල හදපු එකද? ඒ ස්වභාව ධර්මයේ හඳ. ස්වභාව ධර්මයේ ගන්න ස්වභාව ධර්මයේ ස්වභාවය. ඒ තුලට මම දැස ගන්න ඕනේ. ඊටම කඩම ගන්න ඒ ස්වභාවය. පුජ්‍යලය ගන්න පුජ්‍යල ස්වභාවය. ශරීරය ගන්න ශරීරයේ ස්වභාවය. මම ඒවා තුල මමෙක් තනන්න හදනවා. මමෙක් තනනවා. ජාතියක් තනනවා. රටක් තනනවා. වර්ගයක් තනනවා. ඊට පස්සේ යුද්ධ ගොඩක් තැනෙනවා. යුද්ධ ගොඩක් තැනෙනවා. තැනුනට පස්සේ අවුල් ජාලාවක් ලෝකේ. තමන් අසහනේ ඉන්නේ. පාඩුවේ ඉන්න බෑනේ. ලෝකෙම තියෙන දේවල් ඔළුවේ මඩුලව ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්න වැඩි. දැන් අපි මිනිස්සුන්ටනේ යුතුයකම් ටොන් ගානයි. මල ගෙවල් ටොන් ගානයි. දාන ගෙවල් ටොන් ගානයි. මගුල් ගෙවල් ටොන් ගානයි. බර්ත්ඩේ පාටි ටොන් ගානයි. මං හිතන්නේ සල්ලි කන්ටේනර් එකක් තියෙන්න ඕන කොරඩ. ඒ නිසා තමන් ඒව අවම කරගන්න තමන්ට සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් විදියට. ඉතින් ඒ එතකොට කොයි කෙනාගේ ජීවිතේ සුවදායිනේ? කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝතුරා බුදුවරු රහතන් වහන්සේලා තමයි මේ ලෝකේ ඉන්න දුප්පත්ම අය. පාත්‍රේ විතරයිනේ තියෙන්නේ දන්නවද? ඒ වගේම පෝසත්ම අය. සැනසෙල්ලෙන් සතුටෙන් දහසෙන් බොහොම ජීවත් වෙන අය. අධ්‍යාත්මිකව රහත් වෙන්න ඉස්සෙල්ලා පස්සේ පුළුවන් බාහිරව රහත් වෙන්න. ගොඩාක් අය බාහිරව රහත් වෙලා ඉන්නව, නමුත් අධ්‍යාත්මිකව රහත් වෙලා නැහැ. ගොඩාක් අය මේ රහත් වීමත් මේ කෙලෙස් නැති කිරීමත් එක්ක මේ ගොඩාක් දෙනෙක් මේ ලොකු පටලවා ගැනීමක් ඇති කරලා තියෙනවා. ඒ තමයි මේ වස්තු මිල මුදල් ඉඩකඩම් තමයි මේ ප්‍රශ්නේ කියලා. එයා ඉතින් හංගන්නොන්ට තමයි නිවන් දකින්න වෙන්නේ. වස්තු මිල මුදල් ඉඩකඩම් දෙන මනුස්සයගේ ප්‍රශ්න ටික විසඳගෙන බොහොම සැහැල්ලු මනසකින් ජීවත් වෙනවා. හංගන්නේ ඊට වඩා පීඩාවකින්, වෛරයකින්, ක්‍රෝධකින් එයා අතීතයට වෛර කරනවා. මගේ යාළුව නිසා, මගේ මෙහෙම නිසා, අම්මා තාත්තා නිසා, අම්මා තාත්තා ඉගෙනුවේ නැති නිසා කීකේ වෛර කරනවා. අනාගතයටත් එහෙමයි. ඒ මිනිස්සුත් එක්ක කතා බහ කළාම තමයි ඒක තේරෙන්නේ. අපි ඉංගන්නේ පන්සලට ආව ටික කතා කරන මේ මිනිස්සේගේ ස්වභාවය බලන්න. ඉස්සෙල්ලම කරන්නේ බැනලා ඉලවන. බැන බැන යන ස්වභාවයක් නැත්තම් කීයක් හරි දෙනවා. බැන බැන කිච්චම දුක. ඔහොම යන. ඒක නුදුන්නාම බහින්නවනේ. එතකොට බැනුන් අහයි කියලා බයට දෙන්න ඕනේ. එහෙම වෙන්නොත් එහෙම තියෙනවා. දැන් අර මුලින්ම ලොකු ශ්‍රද්ධාවක් පෙන්නලා හතරට නැවිල වැඳලා ඒව මේව කරලා ඉල්ලනවා. ආධාරයක් ඉල්ලලා මං කියන දැන් මෙහෙමයි යන්න මේකයි කියලා කිව්වහම අර ඒ පෙන්නපු ඒ ශ්‍රද්ධා රටාවම මට දිගටම පෙන්නුවොත් එහෙම මේ මිනිස්සු ඇත්තට මේ වෙනසක් කරේ නෑ. ඒ මට ආධාරයක් බලාපොරොත්තු වීම නෙමෙයි, ගෞරවය කළේ ඒ මිනිස්යාගේ ගුණ යහපත්කමක් තුළ. මොනවාසේ ගුණ ධර්මයක් තියෙන කෙනෙක් මට හැකි පමණින් මම එයාට පිහිට වෙන්න ඕන. හැබැයි මේ ඩබල් ඇක්ෂන් ගත්තොත්ක් ගාලා එතෙන්දී ආවන්දර ගන්නා මෙයා මේ ලැබීමේදී මෙහෙමයි, ලබන්නට මෙහෙමයි, නොලැබීමේදී මෙහෙමයි සලකන්නේ. ඔය ඔය තියෙන චරිතය. ඔයා ගන්න පුළුවන්. බස්වල එහෙමන්නේ බැනලා බහිනේ දුන්නයිද නේ. ඒගොල්ලෝ ඉතහින් එන්නේ දෙන්න මොන අපිට කියන්නේ. සද්ධර්මයෙන් නිවා සනසනව ඇරෙන්න. මේ ලෝකයේ කෙනෙක් මම දකින්නේ නැහැ. ඊට වඩා වැඩගත් සනසීමක්. නිසා දෙන්න පුළුවන් හැම කෙනෙකුටම ධර්මය අහන්න, ධර්මය ගැන හිතන්න, කල්පනා කරන්න දෙන්න. නව මානයක් ඔබට පෙන්වාද නැද්ද මේ අද දේශනය තුල? ඔබ නොඇසූ නව මානයක් ඔබට පෙන්වුවා. ඔබ නොදකපු නව මානයක් ඔබට පෙන්වා දුන්නා. ඒ මානය ඔස්සේ, ඒ ගුණය ඔස්සේ ගමන් කරන්න ඔබට ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.